බුද්ධංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස සීලං සමාධි පඤ්ඤාච යස්ස ඒතේ සුභාවිතං අතික්කම්ම මාර දෙයං ආදිච්චෝව විරෝචති ති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමින්දරන් වහන්සේ ප්‍රධාන ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත ඔබ හැම දෙනාම අද මේ සූදානම් වන්නේ 2564 වෙනි වෙසක් පොන් පොහො දිනේ නිමිති කරගෙන සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට හුඟකන් දීමටයි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි ඒ වගේම කුද්දක නිකාය කියන කොටසට අයිති ඉතිඋත්තක පාළියේන ගාථාවකුයි මාර දෙය සූත්‍රයට අදාළ ගාථා ධර්මයකුයි අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ බුදුහාඳුරෝ මෙහිදී විස්තර කරනවා කොහොමද අපි මාර්යාගේ විශේෂේස්ත්‍රේ ඉක්මවල යන්නේ කියලා. අන්නේ මාර්යා ඉක්මවල ගියෙලා මාර්යා පරාජය කරන ආකාරය පිළිබඳව දේශනා කරපු සූත්‍රය තමයි මාර දෙය සූත්‍රය කියලා කියන්නේ. පින්නතුනි ඔබ අප හැමදෙනාම අද මේ සමරන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නයේහි ජීවිතයේහි අසිරිමත් සිදුවීම් කිහිපයක්. යන්තරින් විශේෂයෙන් අද අප මේ සමරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය. වෙසක් දිනය එනකොටම අපට සිහිපත් වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ උපන් දිනය පමණක් නෙවෙයි. උන්වහන්සේගේ මහා පරිනිර්වාණය විතරක් නෙවෙයි පින්නතුනි. වඩාත්ම අපේ හිතට නැගෙන්නට ඕන උන්වහන්සේගේ අවබෝධය සම්මා සම්බුද්ධත්වය. ඇතැම් විට මේක අමතක කිරීම නිසා බොහෝ දෙනෙක් වෙසක් උත්සවය සමරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් නික්මෙච්ච දවස විදියට. නැත්නම් උන්වහන්සේගේ පරිනිර්වාණ දිනේ විදියට උන්වහන්සේගේ ගුණ කියලා අනුස්මරණය කරන අවස්ථාවක් විදියටයි බොහෝ දෙනා සැලකන්නේ. නමුත් පින්වත්නි බුදුහාඳුර ඉතාම පැහැදිලිව දේශනා කරනවා මහා පරිනිර්වාණ සූත්‍රයේදී ආනන්ද හාමුදුරන් දේශනා කරනවා ආනන්ද හිතන්න එපා මේ ධර්මය නික්ම ගියපු ශාස්ත්‍රවරයෙක්ගේ නැත්තම් අපවත් වෙච්ච නැත්තම් පිරිනවන් පාපු ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් කියන මේක හිතන්න එපා කියලා. මේක සජීවී ශාස්ත්‍රවරයෙක්ගේ සජීවී සදහම් පණිවිඩයක් සාන්දෘෂ්ටිකවෝද අකාලිකවෝද සදහම් පණිවිඩයක්සේ කියලා හිතන්නටයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඒ නිසාම තමයි ඔබ දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවට පස්සේ උන්වහන්සේ ජීවමානව වැඩවිසෙනමයි කියලා හිතලා ඒ ආකල්පයෙන් භාගතුන් වහන්සේ වෙනුවෙන් උණු පෑන් සිසිල් පෑන් දාන ආදිය පූජා කර බව ඒ ස්ථානවල තැන්පත් කර බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි රාත්‍රී වාර ගානක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය විහාරස්ථානයේ වටේ ගමන් කරමින් ගිනිමුලක් දඟමින් බුදුහාමුදුරුව ගන්ධකුටියේ වාසය කරනවා කියන ආකල්පයෙන් උන්වහන්සේට ආරක්ෂාව සලකපු ආකාරයත් ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ කරුණ දෙස බලන විට පින්නතුනි අපි ඊටාම සංවේදීව මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය දෙස කල්පනා කරන්නට ඕන. ඇයි එහෙම කරන්නට ඕන? ඒකට හේතුව තමයි මේ සද්ධර්මයේ ජීවිත යථාර්ථය ලෝකයට දායාද කරන්නට අනාවරණය කරන්නට අපහමුවේ තබන්නට බුදුරජාණන් වහන්සේ සුවිශේෂ කැපවීමක් කළා. අතිදීර්ඝ කාලයක් සාරාංශික කල්පලක්ෂයක් ලොකෝ කැපවීමක් උන්වහන්සේ කළා. මහා සාගරයේ ජලයට වඩා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශරීරයේ හිලේ දන් දීලා තියෙනවා. මේ මහ පොළොවට වඩා උන්වහන්සේගේ ශරීරයේ මස් දන් දීලා තියෙනවා. එවාගේම අහසේ තාරකාවලට වඩා උන්වහන්සේගේ නෙත් ලෝකෙ වෙනුවෙන් දන් දීලා තියෙනවා. සම්බුද්ධත්වය සඳහා උන්වහන්සේ දන් දීපු හිස් සීර්ෂයන් නිකං හිස් නෙවෙයි, ඔටුනු පළන් හිස්. රජවරු වශයෙන් ඉන්න කාලේ විතරක් දන් දීපු හිස් එකතු කරවතින් මහා මේරු පර්වතයට වඩා වැඩි කියලා කියනවා. මේ සියලුම පරිත්‍යාගයන් කළේ පින්නතුනි එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ පටන් කරපු විවරණ කාලවලදී. එදා දීපංකර පාද මූලයේට බුදුහාමුදුරෝ එදා බෝධිසත්වයන් විදියට සුමේධ තාපසී විදියට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට සියලුම හේතු සම්පත් තිබුණා. සියලුම ගුණධම් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළ තිබුණ රහත් භාවය ලබන්නට. අන්න ඒ රහත් භාවය ලබන්නට විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරන්නට, මනුසාත්ම භාවයක ඉපදී සිටීම, පංචාවිඥාට සමාපත්‍ය උපදවාගෙන සිටීම, මේ කියන සියලුම කාරණා එදා උන්වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළඟ දී සම්පූර්ණ කළා තිබුණි. නමුත් එහෙම තිබෙච්ච ඒ හැකියාව අරහත් භාවයට පත්වීමේ සුදුසුකම පුළුවන්කම උන්වහන්සේ පසෙක තබලා එතෙන් පටන් තවත් සාරාංශික කල්පලක්ෂයන් පෙරම් පුරණ කාලයේදී තමයි මේ මහා වූ දානයන් උන්වහන්සේ සිද්ධ කළේ. එදා දීපංකර පාදමෝලයට එනකන් උන්වහන්සේ යම්කිසි කායික මානසික දුකක් වින්දනම් ඒ වින්දේ උන්වහන්සේගේ හිතේ තිමිච්ච කෙලෙස් නිසා, උන්වහන්සේගේ අඩුපාඩු කන් නිසා. නමුත් පිනුතුනි එදා දීපංකර පාදමෝලේ ඉඳන් මේ අවසානාත්ම භාවය දක්වාත්, ඒ වගේම පිරිනිවන් මංචකයේ දක්වාත් උන්වහන්සේ කිසියම් කායික මානසික දුකක් වින්දනම් ඒ සියලුම දුක් වින්දේ මතු අනාගතයේ පහළ වෙන්නේ ඉන්න ඔබත් මාත් වෙනුවෙන්. මේක පිනුතුනි හොඳට මතක තියාගන්න. ඔබට මේ ජීවිතේ වැඩිපුරම උදව්පකාර කළ තියෙන ඔබේ අම්මා තාත්තා දෙන්න. ඒ දෙන්න ඔබට උදව් කරන්න පටන් ගත්තේ ඔබ මවගේ කුසේ පිළිසඳ ගත්තට පස්සේ, නැත්නම් ඊට මද කලකට කලින්. නමුත් පිනුතුනි අප මේ ලෝකේ ඉපදෙන්න කල්ප ගානකට කලින් අප වෙනුවෙන් යම් උත්තමේ කිසියම් කැපවීමක් කළා නම් ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒකට හේතුව තමයි උන්වහන්සේ දැනගත්ත මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම වෙනත් පිටස්තරය නෙවෙයි, ධර්මඥානය තුළින් අවබෝධ කරගත්තා ලෝක යම් තාක් සත්‍යයන් ඉන්නව නම් ඒ හැම දෙනෙක්ම තමන්ගේම අතීතයේ ඉතාම සමීපතම ඥාති මිත්‍රාදී වශයෙන් හිටිය අය, උදව්පකාර කළ අය. අන්න ඒ නිසා ඒ පිරිස මේ සසර කතරින් එතර කරවන්න ඕන කියන උදාර පරමාර්ථය ඇතුවයි මෙතරම් කැපවීමක් කළේ. බුද්ධත්වයට පත්වෙච්ච උන්වහන්සේ අවබෝධය ලබා ගනිමින් අනිත්‍යට අවබෝධය ලබා දෙන්න බුද්ධෝසෝ භගවා බෝධහය ධම්මං දේසේති. අවබෝධයට පත්වෙච්ච උන්වහන්සේ ලෝකයාටත් මේ අවබෝධය ලබා දෙන්නට ධර්ම දේශනා කළා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. ශාන්ත භාවයට පත්වෙච්ච උන්වහන්සේ ලෝකයාටත් මේ ශාන්ත භාවය ලබා දෙන්නට ධර්ම දේශනා කළා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. ශාන්ත භාවයට පත්වෙච්ච උන්වහන්සේ ලෝකයාටත් මේ ශාන්ත භාවය ලබා දෙන්නට උන්වහන්සේ ක්‍රියා කළා. ඒ විතරක් නෙවෙයි, ක්ලේශ පරිනිර්වාණයට පත්වෙච්ච උන්වහන්සේ ලෝකයාගේ සිස්ස දනලින් කෙලෙස් පිරිනිවීම සඳහා ලෝකෙට ධර්ම දේශනා කළා. එනිසා පින්නතුනි වෙසක් දිනේ සමරන්නේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණත්, ඒ වගේම උන්වහන්සේගේ චරිතයත්, උන්වහන්සේගේ අවබෝධයත්, උන්වහන්සේගේ කැපවීමත්, විශේෂයෙන් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දේත් අපි හොඳට අවබෝධ කරගත යුතුයි. භාගතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළේ ධම්ම දායාදා භික්ඛවේම ආමිස දායාදා. ධර්මයෙන් පුදන්න ආමිසෙන් නෙවෙයි, ධර්මයෙන් පුදන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හොඳින් තේරුම් අරගෙන අන්නේ ධර්මයට අනුගත ජීවිතයක් ගත කරන්න කියන එකයි සැබෑ පූජා විදියට බුදුරජාණන් වහන්සේ අපට මතක් කළේ. ඉතින් පින්නතුනි ඔබ අප මේ ලබාගෙන තියෙන්නේ අතිශය දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය. හරියට මහා කාන්තාරයක් මැදින් ගමන් කරන අවස්ථාවේදී ඊටම සස්ත්‍රීය ශේම භූමියක් ලැබුණා වගේ තමයි අද අප මේ ලබා තියෙන සම්පත් එක. මේ සම්පත් අපි ලැබුවේ නිකන් නෙමෙයි පින්නතුනි, වාසනාවන්ත උපතක්, හොඳ රූප සම්පත්තිය, බුද්ධි ඵලය, ලස්සන රූපය, කටහඬ, නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්. මේ සියල්ලක්ම අපි ලැබුවේ අතීත බුද්ධ ශාසනවල කළා වූ දාන ආදී පින් දහම් නිසා. අතීත බුදුරජාණන් වහන්සේලාගේ නැත්නම් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේම ශාසනය තුල අපි අතීතයේ කළා වූ පින්කම්වල උපදිවේපක්ක විදියට ඕපදිග පුණ්‍ය කිරිය වත්තු විදියට සිද්ධ කරපු කුසල්වල විපාකයි ආනිසංසය අද අප මේ ලබන්නේ. අන්න ඒ සම්පත් ලබන කෙනෙක් විදියට පින්නතුනි අපි කොමක්ද කළ යුත්තේ? ඒ අපි අතීතයේ පින්ෙන් ලබාගත්තු මේ උතුම් සම්පත් නැවත මේ සම්බුද්ධ ශාසනයෙහි දියුණුව සඳහාම අපි යොදවන්නට ඕනේ. අපි ලබපු උතුම් මනසාත්ම භාවය, අපේ බුද්ධිය, රූප සම්පත්තිය, අපේ කටහඬ, නිරෝගී භාවය, අපේ ජීවිත කාලය හැම දෙයක්ම පින්නතුනි නැවත මේ සම්බුද්ධ ශාසනයෙහි දියුණුව සඳහාත්, ඒ වගේම අපේ ජීවිතය ආධ්‍යාත්මික දියුණුව සඳහාත් අප විසින් කැප කළ යුතුයි. ඒ නිසාම තමයි බුදුහාඳුර දේශනා කරන්නේ පින්නතුනි වෙනත් කුසලකට වඩා ලෞකික කුසල ගැන සඳහන් කරද්දී සම්බුද්ධ ශාසනයේ විශේෂ සිදු කරන පින්කම් මහත්ඵල මානිසංසදායි කියලා දේශනා කළත් ඒකමයි. වේලාම සූත්‍රයේ දැක්වෙන විදිහට සංඝරත්නය වෙනුවෙන් කරන දාණය උසස්ම දානයක් විදිහට සඳහන් වෙනවා. ඊටත් වඩා පංචශීලය ආරක්ෂා කිරීම ලොකු කුසලයක් විදිහට දක්වනවා. බුදු දහම සංඝ කියන තෙරුවන් සරණ යාම ඉහළ කුසලයක් විදිහට සලකනවා. මහා සංඝරත්නය වෙනුවෙන් ආරාමයක් පූජා කිරීම සියල්ලක්ම දන් දීමක් හා සමානයි කියලා දේශනා කළා. ඒ විතරක් නෙවෙයි පින්තුනි යම් කෙනෙක් සංඝරත්නය සමගි කරනවා නම් සුඛා සංඝස සාමගී කියපු විදිහට යම් කෙනෙක් මේ සංඝරත්නය සමගියේ දිනුව සඳහා වැඩ කරනවා නම් ඒක කල්පයක් සුගතිගාමි වීම සඳහා කරන කුසලයක් විදිහට ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. තවත් පැත්තකින් පින්තුනි සාසන තිරස්සිතිය සඳහා එදා වැඩ කරපු අජාසත් වෙන රජවරු ඒ අය කර්මානුරූපව මහා බලගත් අකුසල කර්ම කළ තිබුණත් ඒ අකුසල කර්ම වල ශක්තිය දුර්වල කරන්නට මේ ප්‍රබල කුසල දහම් හේතුවක් වුණා. ඒක පින්තුනි ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා අපි එක පැත්තකින් ධර්මයේ රකින අතරේදී අනිත් අතින් මේ ශාසනයේ චිර පැවැත්ම සඳහා අපි ක්‍රියා කළ යුතුයි. භාගතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළේ ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. මේ ශාසනය ඔබේ ජීවිත කාලය තුළදී විනාශ වෙලා යන්න දෙන්නට එපා, අතුරුදහන් වෙලා යන්නට දෙන්න එපා. මේ ඔබ ලබා ගත්තා වූ ශාසනික උරුමය, මා ලබා ගත්තා වූ ශාසනික උරුමය අප මතු පරපුරට දායාද කරලයි අපේ නෙත් දෙක අපි පියාගන්නට ඕන. ඒක අපේ ලොකු ශාසනික වගකීමක්. ඒක ඉහළම කුසලයක් වෙනවා, ලෝකෙට ආදර්ශයක් වෙනවා. ඉන්දියාවේ රජ කරපු ධර්මාශෝක රජතුමා සෙල්ලිපිවල සඳහන් කළේ ඒකයි, මගේ සතුරෝ ධර්මයේ අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. සාමාන්‍ය හිතවත් දැට විතරක් නෙමෙයි පිනොතනේ, මුළු ලෝකයේ වෙනුවෙන්ම මේ සද්ධර්මය ව්‍යාප්ත කරන්නට අපට ලොකු අයිතියක් තියෙනවා. ඒක පිනොතනේ හුදෙක් වෙනත් ආගම්වලින් අය බෞද්ධ ආගම කිරීමක් විතරක් නෙවෙයි. අපි ලෝකයේ මිනිස්සු බෞද්ධයන් කරවීම නෙවෙයි අපි කළ යුත්තේ. බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීම් ටික අනිත්‍යගේ ජීවිතවලට අපි සම්බන්ධ කරවන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්මය එක පැත්තකින් මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන දේශනා කරපු අනුශාසන, අනිත් පැත්තෙන් සුගතිය ලබා ගන්නට කළ යුතු දේ, අනිත් පැත්තෙන් නිර්වාණ අවබෝධය සඳහා කළ යුතු දේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආපු ව්‍යංගපද්‍ය දීඝයානුකෝලිය භාගතුන් වහන්සේගෙන් විමසුවා, ස්වාමීනි මේ ජීවිතය සඵලවන්න මරණින් මතු ජීවිතය සඵලවන්න හේතු වන කරුණු මට දේශනා කරන්න කියලා. දිනතුනි බුදුරජාණන් වහන්සේ මෙහිදී කුමක්ද දේශනා කළේ? මෙන්න මේකෙන් සමස්ත බුදුදහමේ සාරාංශය අපට කෙටියෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ ජීවිතය සාර්ථක කරගන්න නම් උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, ඒ වගේම කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණු හතර වැදගත් වෙනවා. උත්සාහයෙන් වැඩ කරන්නට ඕන. ඉගෙන ගන්න කෙනෙක් නම් මහන්සියෙන් ඉගෙන ගන්නට ඕන ධර්මික රැකියාවක් ඊළඟ කරගෙන. රැකි රක්ෂා කරන කෙනෙක් නම් උත්තාන විරියාදිගතේහි, බාහ බල පරිචිතේහි, ධම්මිකේහි, ධම්මලද්දේහි වශයෙන් සඳහන් කරපු විදියට දෑතේ මහන්සියෙන් දහඩිය මුගුරු වගුරවලා කැපවීමෙන් මහන්සියෙන් හරියම්බ කරන්නට ඕන. මේ උත්හාන සම්පදා. මහන්සියෙන් උපයපු ධනය ආරක්ක සම්පදා කියපු විදිහට ආරක්ෂා කරගන්නට ඕන. සොර සතුරන්ගෙන්, ගින්නෙන්, ස්වාභාවික උපන්දර වලින් විනාශ නොවන විදිහට අපි ආරක්ෂා කරන්නට ඕන. පුණ්‍ය නිධානවල තැන්පත් කරන්නට ඕන. කල්‍යාණ මිත්‍රතා. හොඳ මිතුරන් මෙලවත් පරලොවත් යහපත කියා දෙන කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය මෙලොව ජීවිතයට විතරක් නෙවෙයි නිවන් දකින කම අපට වැදගත් වෙනවා. සමජීවිකතා. ලැබුවා වූ ආදායමට සරිලන විදියට වියදම් කරන්නට ඕන. මේ කරුණු හතර බුදු පියාණන් වහන්සේ දේශනා කළේ විශේෂයෙන් මෙලොව ජීවිතය සාර්ථක වෙන හේතු වන කරුණු විදියට උත්සාහයෙන් වැඩ කිරීම, රැකිරක්ෂා කිරීම, ඒ උපයන වස්තුව ඉතිරි කිරීම, ආරක්ෂා කර ගැනීම, යහපත් මිතුරන් ආශ්‍රය කිරීම, ආදායමට සරිලන විදියට වියදම් කිරීම. මෙන්න මේ කරුණු හතර තමයි භාගතුන් වහන්සේ මෙලොව ජීවිතය සඵල වෙන සඳහා දේශනා කරපු මූලික කරුණු. මේට අමතරව ඔබ බැලුවොත් මහා මංගල සූත්‍රය වැනි දේශනාවල, සිංහලවද සූත්‍රය, ඒ වගේ තැන්වල තව දුරටත් මේ කරුණු විස්තරාත්මකව භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා. දෙවනි පියවර විදිහට උන්වහන්සේ දේශනා කරන්නේ පරම ජීවිතය සාර්ථක කරගන්න මොකද කරන්න ඕන කියලා. ඒදී කාරණා හතරක් දේශනා කරනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, උද්‍යම්භයගාමිනී පඤ්ඤා කියලා. බුදුදම සංඝගෙන තෙරුවන කිරි ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. සිල්වත් බව ඇති කරගන්නට ඕන කායික වාචික සංවරය. ත්‍යාග සම්පත්තිය. නිතර යමක් දන් දෙන්නට අනිත්‍යයට පරිත්‍යාග කරන්න පුළුවන් මානසිකත්වයේ තමන් ඉන්නට ඕන. මෙන්න මේ කරුණු තුන. ශ්‍රද්ධාව, සීලය, දානය. ඍජු ලෙසම පරලෝ සුගතිගාමි වීම සඳහා හේතු වන කරුණු වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. වේලාම සූත්‍රයේ මේ කරුණු විවිධාකාරයෙන් දැක්වෙන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම, බුදු දාම සංඝ කෙන තෙරුවන් සරණ යාම, සාංගික දානමය පින්කම්, ආවාස පූජා, විශේෂයෙන්ම උපදි සම්පත් ලබා දෙන සුගතිය, නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත් ආදී වූ උපදි සම්පත් ලබා දෙන ඉහළම ලෞකික කුසලයේ විදියට බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව. මෙන්න මේ කරුණු වලින් පින්නතුනි, ශ්‍රද්ධාව, සීලය, දන් දීම, මෛත්‍රී භාවනාව, මෙන්න මේ කුසල කර්ම වලින් පින්නතුනි අපේ මරණින මත්ය ජීවිතය විතරක් නෙවෙයි මේ ජීවිත කාලයේදීම අපට අතීත කර්ම විදියට එන දින අකුසල කර්ම රැසකින් අපට නිදහස් වෙන්නට මේ කර්ම හේතු වෙනවා. අනිත් පැත්තෙන් අපේ දැන් ලබාගෙන තියෙන කුසලය, අපේ රූප සම්පත්තිය, කටහඬ, නිරෝගී භාවය, ආයුෂ, මේ බොහෝ දේවල් මේ ජීවිත කාලයේදීම අපට දිනු කරගන්නට මේ කුසලකාමී මාර්ගයේ හේතු වෙනවා. පින්වතුනි, මේ කුසල් දහම් මගෙහි තියෙන අග්‍ර ඵලයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. අපි ජීවත් වෙන කාලයේ අපට හොඳම කල්යාණ මිත්‍රයන් මුණගැහෙනවා. සද්ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබනට මේ සීලෝම කරුණ අපට ඍජු ලෙසම හේතු වෙනවා. මෙන්න මේ කරුණ දේශනා කරන අතරේදී බුදුහාමුදුරුවෝ තවත් විශේෂ කාරණයක් අපට දේශනා කරනවා. උද්‍යම්භය ගාමිනී පඤ්ඤා කියලා. හේතුඵල දහම. නැත්තම් ඇස් කන් ආසාදී ආයතන, රූප වේදනාදී ස්කන්ධ, මෙන්න මේ ජීවිත යථාර්ථය, අපි ලබන අත්දැකීම, කායික මානසික වූ අපේ අත්දැකීම් සමුදාය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණයයි අවසාන වශයෙන් ඉහළම කරුණ විදියට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. අර මුලින් සඳහන් කරපු කාරණා ටික විශේෂයෙන්ම සුගතිගාමි වීම සඳහා හේතු වන කරුණ වශයෙන් දේශනා කරන භාගතුන් වහන්සේ මෙන්න මේ කරුණ පින්නතුනි, මේ උද්‍යම්භයගාමිනී පඤ්ඤාව නැත්තම් සමුදේවැ බැලීම, මේ කරුණෝ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නිවන් මඟ විදියට මේ සංසාර දුකෙන් සපුරා නිදහස් වීමේ මාවත විදියටයි දේශනා කරන්නේ. පින්නතුනි, මෙන්න මේ උද්‍යම්භයගාමිනී පඤ්ඤාව තමයි පටිසම්පාදේ විදියට, හේතුඵල ධම විදියට, සීල සමාධි ප්‍රඥා විදියට, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ විදියට නැත්තම් චිත්ත භාවනා පඤ්ඤා භාවනා විදියට නැත්තම් සමත විදර්ශනා විදියට සති සම්පජඤ්ඤ විදියට සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා විදියට මේ විවිධ තැන්වල විවිධ නම් වලින් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ මාවතයි. මේ මාවතේ අන්දි පින්නතුනි ආරම්භයේ පටන් අවසානයේ දක්වාම සුවිශේෂී ගුණයක් අපේ වැඩෙන්නට ඕන. මොකද ඒ ගුණය? ඒ ගුණය තමයි පින්නතුනි යෝනිසෝ මනසකාරය කියන දේ. යෝනිසෝ මනසකාරය කියන්නේ බුදුදහමේන ඉගැන්වීම අතරින් ඊටාම පුළුල් ඉගැන්වීමක්. යෝනිසෝ මනසකාරය. මොකක්ද යෝනිසෝ මනසකාරය කියලා කියන්නේ? අපේ හිතට අකුසල් ඇති නොවන ලෙසත් නැත්තම් තියෙන අකුසල් දුර වෙන විදියටත් ඒ වගේම දැනට හිතේ නැති කුසල් වැඩි වෙන විදියටත් දැනට කරගෙන යන කුසල් වැඩි දියුණු වෙන විදියටත් අපේ හිතන ආකාරය අපි ක්‍රියා කරන ආකාරය අපි වචන කතා කරන ආකාරය මෙන්න මේකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. පින්වතුනි පංචශීල ආරක්ෂා කිරීමේ ඉඳන් සීල සමාධි ප්‍රඥා වඩලා අවසාන වශයෙන් අනිත්‍ය මෙනෙහි කිරීම දක්වාම බුදුදහමේ යම්තා ප්‍රධාන ඉගැන්වීම් තියෙනවා නම් සතර සතිපට්ඨානය, ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම, බල ධර්ම, ඉද්ධිපාද, සම්‍යප්ප්‍රදාන මේ සියල්ලගෙම අවසාන වශයෙන් සිද්ධවන්නේ යෝනිසෝ මනසිකාරයේ දිනවීම. ඉතින් මේක තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ වසර 45ක දේශනා කරපු දේශනාවල සාරාංශය විදියට අපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සද්ධර්මය අහනකොට ඒ සද්ධර්මයෙන් තමන්ගේ ජීවිතයේ කෙලෙස් අඩු වෙලා හිතේ සැනසීම ලැබෙනකොට අපට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රතිවේදීත්වයක් වගේම පින්නතුනි. භාගතුන් වහන්සේ මේ ලෝකේ ජීවත් වුණේ වසර 45යි. 45ක් උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේ පිරිනමන පවදාලා ඒ පිරිනමන පහම මොහොතේ පටන් වසර 2564ක් මේ උතුම් සද්ධර්මයේ කිසිදු වෙනසක් නොකර ධර්මයේ විතරක් නෙවෙයි විනයත් ශික්ෂාපද සියල්ලක්මත් වෙනස් නොකර මේ සියවස් 25කට අධික කාලයක් රැගෙන ආවේ මහා සංඝරත්නය. මේක පින්නොතින් අමතක කරන්න එපා. ඔබ යම්තා ධර්මපදයක් අහනවා නම් ධර්මයෙන් ඔබට සැනසීමක් ලැබෙනවා නම් ඒ ලැබෙන හැම අවස්ථාවකදීම ඔබ එක පැත්තකින් බුදුහාඳුරන්ට ගරුත්වය දක්වන අතරේදී අනිත් පැත්තෙන් සංඝරත්නය කෙරෙහි කෘතවේදීත්වය දක්වන්නට ඕන. එහෙම නැත්නම් සැබෑ ලෙසම ඔබ තෙරුවනේහි පිරිසරණ ලබාගෙන නැහැ. බුදුහාඳුර දේශනා කරනවා කේවලාහේ සහ භික්කවේ සම්පුරිස භූමියේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. මේ සම්බුදු සසුනේ සමස්ත ගුණධම්මගීම පදනම කලගුණ සැලකීම කියලා. ස්වාමින් වහන්සේලා පින්නතුනි ධර්මය රැකගෙන ආව විතරක් නෙවෙයි. ඒ ස්වාමින් වහන්සේලාම රැකිය යුතු සීලයන් පිළිබඳව තියෙන විනය පිටකය. මේක විශේෂ කාරණයක්. විනය පිටකයේ වැඩිපුර සඳහන් වන්නේ භික්ෂුන් වහන්සේලා පිළිපැදිය යුතු ශික්ෂාපද. අන්න ඒ ශික්ෂාපදත් පින්නතුනි කිසිදු වෙනසක් නොකර කිසිදු ශික්ෂාපදයක් ගිරහෙන්නට නොදී අනාගතයටත් මේවා රකින්න ඕන කියන ආකල්පයෙන් ඒ ස්වාමින් වහන්සේලා මේ සීල් පද ටික එහෙමම රැකගෙන ආවා. අනාගත පරපුරට උරුම කළ දුන්න. බැරි වෙලාවක් මේ සීල් පද ටික විනය පිටකේ අයින් කරා නම් වර්තමානින හාමුදුරු කෙනෙකුට ඕන විදියට හැසිරෙන්න තිබුණා. කාටවත් දෝෂ ආරෝපණයක් කරන්න බැරුව නම් ඔබ අද යම්කිසි ස්වාමින් වහන්සේ කෙනෙකුට දෝෂ ආරෝපණය කරනවා නම් යම්කිසි වරදක් කරනවා කියලා ඔබ කරුණු ගන්න විනය පිටකේ. එහෙනම් ඔබට කිසි විටකත් පුද්ගලිකව ස්වාමින් වහන්සේ කෙනෙක් කරන දෙයක් වෙනුවෙන් මුළු සංඝරත්නයටම දොස් කියන ඔබට කිසිම අයිතියක් නැහැ. කොහොම කරොත් ඔබ ඒකාකින් අසත්පුරුෂයෙක් වෙනවා. අනිත් පැත්තෙන් ඔබ සැබෑ ලෙසම ධර්මය දන්නේ කෙනෙක් වෙනවා. අපි ඇතැමිට පසුගිය කාලයේ හුව සමහර අවස්ථාවලදී සමහර ස්වාමින් වහන්සේලා එක්කෙනෙක්ගේ දෙන්නේගේ අඩුපාඩු නිසා මුළු සංඝ සමාජයටම දොස් කියපුවා හිටියා. මේ පිනතුනි තාම ප්‍රබල අකුසල කර්ම බවට පත් වෙනවා. එනිසා අපි කිසි විටකත් ඒ තත්ත්වයටපත් වෙන හොඳ නැහැ. වඩ වඩාත්ම ධර්මයට නැඹුරු වෙන හැම මොහොතකම බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුනා ගන්නා වගේම සරියුත් මොගලන් මහා කාශ්‍යප ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා කරපු කැපවීම සාසනික උරුමය රැගෙන එහෙම පිළිබඳව උන්වහන්සේලාට අපි ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕන, ගරු කරන්නට ඕන, ඒ සංඝරත්නය වෙත වඩ වඩාත්ම අපි සමීප වෙන්නට ඕන. ඉතින් මේ මූලික කරුණ ටික ඔබට සඳහන් කළේ ඔබේ බුද්ධිය තවදුරටත් විකසණය වීම සඳහා. අපි මෙතන පටන් ඒ සූත්‍රයට අදාළ කරුණු පිළිගස්සනට බලාපොරොත්තු වෙනවා. මාර දෙහිය සූත්‍රයට අදාළව ඉති උත්තක පාලියන මේ සූත්‍රය භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අපි මරුවාගේ ශේස්ත්‍රීක් මොල යන කොහොමද කියලා. පින්නතුනේ බුදු දහමෙහි මේ මාර කියන සංකල්පය විවිධ අදහස් වලින් විස්තර කළ තියෙනවා. මාරයන් පස් දිනේ ගැන ධර්මෙහි විස්තර වෙනවා. එක මාරෙක් තමයි ක්ලේශ මාර. අපේ හිතේ ඇතිවන්නා වූ රාගාදී කෙලෙස් වලට මාර කියලා කියනවා. ඒකට කියන්නේ ක්ලේශ මාර කියලා. ඒ වගේම තවත් මාරයක් ඉන්නවා දේවපුත්ත මාර කියලා. දිව්‍ය ලෝකේ පරිණිමිත වසවති දිව්‍ය ලෝකේ ඉන්න ඒ ප්‍රධාන මාරය ඇතුළු ඒ පිරිසට මාර දිව්‍ය පුත්‍රයන් නැත්තම් මාරයන් කියලා අපි සඳහන් කරනවා. මච්ච මාර කියලා දෙයක් තියෙනවා. මරණයට පත්වීමට මාර කියලාම කියනවා. අභිසංඛාර මාර කියලා එකක් තියෙනවා. අපි ක්ලේශයන් ඇති කර ගැනීම නැත්තම් අවිද්‍යාපත්‍ය සංඛාරා පදනමෙන් ඇතිවන රැස් කර ගන්නා වූ සංස්කාර. පුඤ්ඤාවිසංඛාර, අපුඤ්ඤාවිසංඛාර, ආනෙඤ්ඤාවිසංඛාර මෙන්න මේ පහටම කියන පොදු නමක් විදියටත් මාර කියලා කියනවා. ඒ වගේම ඛණ්ඩ මාර. රූපාදී ස්කන්ධ පංචකයත් මාරයක් විදියට ධර්මයේ සඳහන් වෙනවා. පින්වත්නි මෙන්න මේ විදියට ධර්මයේ මාර සංකල්පය අදහස් කීපයකට දක්වනවා. මොනවද ඒ? තමයි ඛණ්ඩ මාර, රූපාදී ස්කන්ධ පංචකයට කියන මාර, ක්ලේශ මාර, කෙලෙස් වලට කියන මාර, අභිසංකාර මාර, නැත්තම් කර්මය, නැත්තම් චේතනා, ඒ වගේම මංචු මාර, මරණය, දේවපුත්ත මාර, වසවති දිවි ලෝකින දෙවියන් පිළිබඳව හැඳින්වෙන මාර කියන සංකල්පය. මෙන්න මේ පංච මාර වලින් විශේෂයෙන් බුදුහාඳුරම හිදී අපේක්ෂා කළේ දේවපුත්ත මාර කියන සංකල්පය. ලෝකේ හැමදාම යහපත අයහපත කියන දෙකක් තියෙනවා. යහපතට ගරු කරන, යහපතට උදව් කරන පිරිසක් ඉන්නවා. අයහපතට උපකාර කරන, උනන්දු කරන පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ දෙපිරිස අතරින් මාර කියන මෙන්න මේ මාර දිව්‍ය පුත්‍ර නමින් හඳුන්වන සූත්‍ර නම් බොහෝට මේක දැක්කෙන්නේ මාර කියන ස්වභාවයෙන්. දේවපුත්තම කියන්නේ නැහැ ඇත්තෙන්ම. බොහොම නරක පුද්ගලෙක් විදියටයි ධර්මය තුළ මොහු සඳහන් කරන්නේ. ඉතින් මෙහිදී සිද්ධවන්නේ අපි කරන අකුසල් පැත්තට බරව ඒ පැත්තට උදව් කරන සහ අපිව අයාපතෙන් පාලනය කරන කෙනා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඇසට රූපයක් දැකලා ඒ දකින ඇසට දකින රූපයෙන් බාහිරට නැඹුරු වෙනවනම්, කනින් ශබ්දයක් අහලා, නාසයෙන් ගඳ සුවඳක් ඇඳලා, දිවෙන් රසයක් ඇඳලා, ශරීරයට පහසක් ලබලා, සිතට අරමුණක් ඇවිල්ලා, මෙන්න මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට ලක්වන අරමුණු, ඒ වගේම ඒ අරමුණට ගෝචර වන ඇස් කන් ආසාදී ඉන්ද්‍රියත් මේ ආයතන 12ම යම්කිසි වෙලාවක අවිද්‍යා සහගත අනං ක්‍රියාත්මක වෙන්නේ, අන්නේ ක්‍රියාත්මක වන අවස්ථාව සලකන්නේ මාර්යාගේ විෂයපතේ විදියට, මාර්යා විසින් අපව හසුරුවන ස්ථානයක් විදියට. පින්නතුනේ මේක ඊටාම ගැඹුරු සංකල්පයක්. අපි ඇසට රූපයක් දකිනකොටම අපි හිතන්නේ කොහොමද මේ බාහිර පේන රූපය ඒ විදියටම මට මේ මොහොතේ පේනවා කියලා. එහෙම පෙනුණු ගමන්ම ඒ බාහිර රූපයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මධ්‍යස්ථව ඉන්නවා. ඒ මධ්‍යස්ථ වේටියත් ඕන වෙලාවක තමන් නැවත ඒ රූපය හොයාගෙන යන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අපි මේ ඉන්නේ අවිද්‍යාව තුළ. මෙන්න මේ අවිද්‍යාවේ ස්වභාවයටයි සලකන්නේ මායя කියලා. ඇයි ඒකට හේතුව? ඒ බාහිර රූපය අපි ඊටාම ලස්සන රූපයක් කියලා අපිට ගන්න පුළුවන්. තමන්ගේ දරුවා කියලා, අම්ම තාත්තා කියලා, ලස්සන වාහනයක් කියලා ගන්න පුළුවන්. ඒකෙන් යම්කිසි ආස්වාදයක් තියෙනවා. නමුත් ඒක අල්ප ආස්වාදයි, බහුවාදීනමයි. ඒ බාහිර රූපය ගත්ත ගමන් මොකද වෙන්නේ? ඒත් එක දුක් සමුදායක් අපි වැළඳගෙන ඉන්නේ, ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ දුක ස්පර්ශ කිරීමේ ස්වභාවයටයි මාරය කියලා කියන්නේ. ඇස් කන ආසාදී ඉන්ද්‍රිය අපි මේ මොහොතේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී අපි තමන්ගේ ඇස ඇතයි නිත්‍ය වශයෙන් ගත්තොතින් මෙන්න මේකත් මාර ශේත්‍රය විදිහට සලකනවා. මේක තමයි කෙටියෙන් සඳහන් කරන්න තියෙන දේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුම්මෝව අංගානි සකේ කපාලේ සමාධම් බික්ඛු මනෝවිතක්කේ කියලා. හරියට කටුව අස්ස සැඟවිලා ඉන්න ඉබ්බෙක්. ඉබ්බා ඉඳිබුවා ඔබ දන්නවනේ. ඒ සතාට බාහිරෙන් අනතුරක් එනකොටම ඒ සතා අර තමන්ගේ අඟපසඟ කටුව ඇතුළට දාගන්නවා. අන්න ඒ වගේ තමයි නුවණැති කෙනා සිහියෙන් නුවණින් ඉන්න කෙනා ඇස්කන්නාසාදී අරමුණු වලින් රූපයක් එනකොටම ඔහු බාහිරට නැඹුරු වෙන්නේ ඔහු අභ්‍යන්තරයට. ඇයි ඒකට හේතුව? අපි ඇසෙන් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නකොට හඳුනා ගන්න පිණුතුනේ ඇත්තටම අපි ඇසෙන් නෙවෙයි අපි හඳුනා ගන්නේ මනසෙන්. අපි යමක් ඇසෙන් හඳුනා ගන්නකොට ඇසට දැකපු රූපය අපි හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. ඉතාම සරල උදාහරණයක් කිව්වොත් අපි පිඟානක දාගෙන කෑම ටිකක් කනකොට අපි හිතනවා අනේ මේ කෑම ටික හුඟක් රසයි කියලා. රසයි කියලා අපි බලන්නේ පිඟාන දිහා, පිඟානේ තියෙන කෑම දිහා. අපිට හිතන්නේ මේ අපිට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම රසයි කියලා. නමුත් ඇත්තටම පිනොතින අපි මේ මොහොතේ රස විඳින්න මොන කෑමද? මේ මොහොතේ රස විඳින්නේ අපේ කටට ගත්තෝ කෙල සමග මිශ්‍ර වෙච්ච ආහාර ටිකයි අපි මේ අවස්ථාවේදී රස විඳින්නේ. ඒ වගේම අපි ඇසට රූපයක් දැකලා අනේ ලස්සන රූපයක් කියලා හිතනවා නම්, කනට ශබ්දයක් අහලා අනේ මට හවලා බැන්නා කියලා හිතනවා නම්, නාසයට ගඳ සුවඳක් ඉඳලා අනේ හොඳ සුවඳක් කියලා හිතනවා නම්, දිවට රසයක් දැනෙනකොට ඒ කෑම රස නැහැ, උයපු කෙනා ගැන අමනාපයක් හිතනවා නම්, පින්නොතුනි මේ හැම මොහොතකම අපි ඒ රසවත්, ඒ දිවවත්, ඒ අභ්‍යන්තර ආයතනවත්, බාහිර රූපයවත් නෙවෙයි අපි විඳින්නේ. ඒ විඳින අවස්ථාවේදී අර මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අපි මේ අත්විඳින්නේ ඒ නිරුද්ධ වෙච්ච අතීත අරමුණ සංඥා වේදනා විදියට මන ආයතනයෙන් අරමුණු කරගෙන අපේ අතීත අත්දැකීම් සමග මිශ්‍ර කළා. අර කටේ කෙල සමග මිශ්‍ර කරගත්තු ආහාරය රසයි කියන වගේ අපි අතීතයේ ලැබපු නිරුද්ධ වෙච්ච ප්‍රපංච සමග එකට සම්බන්ධ කරගෙන අහවලා හොඳ කෙනෙක්, අහවලා නරක කෙනෙක්, අහවල් කෑම හොඳයි, අහවල් රූපේ ලස්සනයි, අහවල් සුවඳ හරි මිහිරි, මේ සියලුම විනිශ්චයන් අපි දෙන්නේ මොකකින්ද? අපි දෙන්නේ ඇත්තට මේ බාහිර තියෙන අරමුණ අනුව නෙවෙයි. අපි සම්පූර්ණ මේ අත්දැකීම තීරණය කරන්නේ අපේ සංකල්ප අනුව. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නතේ චිත්‍රානි නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකයේ තියෙන විසිතුරු දේවල් කාමයන් නෙවෙයි. කාමය කියන්නේ සංකප්ප රාගෝ. මනසේ ඇති වෙන සංකල්පයටයි රාගය කියලා කියන්නේ. ඒකයි කාමය. බාහිර තියෙන රූප ආදී දේවල්ට කාමය කියලා නෙවෙයි කියන්නේ. ඒවට කියන්නේ කාම ගුණ. කාමය ඇති කරගන්න හේතුවන සාධක විතරයි ඒවා. ඒව ඇති වෙන්නේ සරාගී මනසකටයි, අවිද්‍යාසහගත මනසකටයි. ඒ බාහිර රූපයේ කෙලෙස් බවට පත් වෙන්නේ. අපේ හිතේ කෙලෙස් නැත්තම් අපි සම්පූර්ණම සිහියෙන් සානුවණින් ඉන්නවා නම් බාහිර කිසිදු අරමුණක් අපේ ලෝකයේ තුල දුකක් අසහපක්ක්ක් ගෙන නොදෙන විදියට අපට මනස දිනු කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට අපි ඇස් කන් ආසාදී අරමුණු වලට නැඹුරු වෙලා ඉන්න මොහොත සලකන්නේ අපි දුකටපත් වෙන අවස්ථාව සහ මාර්යා විසින් අපව පාලනය කරන අවස්ථාව විදියට. පින්නොතනේ මෙන්න මෙතෙන් පටන් අපි ටිකෙන් ටික පැහැදිලි කරනවා භාගතුන් වහන්සේ අපට මොකද දේශනා කළේ මෙන්න මේ මාර්යාගේ විෂයපතේ ඉක්මවල යන්නේ කොහොමද කියන එක. උන්වහන්සේ දේශනා කරන තීහි භික්ඛවේ ධම්මෙහි සමන්නාගතෝ භික්ඛෝ අතික්ඛම්ම මාරදේයං ආදිච්චෝ විරෝචති. මහණෙනි අංග තුනකින් යුක්ත වූ තැනැත්තා මාර්යාගේ විෂයපතේ ඉක්මවලා අතිශයින් බබලන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකේ බැබලි බැබලි ඉන්න කැමති නම් මෙන්න බුදුහාමුදුරුවෝ අපට මාර්ගය දේශනා කරනවා. මොකද්ද මාර්ගය? කතමේ හිතීහි ඉද භික්ඛවේ භික්ඛෝ අසේකේන සීලක්ඛන්දේන සමන්නාගතෝ හෝති. අසේක වූ සීලය නැමැති ස්කන්ධයෙන් සීලය නැමැති මේ ගුණ සමුදාය යුක්ත වෙන්නට ඕන. අසේකේන සමාධික්ඛන්දේන සමන්නාගතෝ හෝති. අසේක වූ සමාධිය නැමැති මේ ශික්ෂාව තුල අපි ඉන්නට ඕන. අසේකේන පඤ්ඤක්ඛන්දේන සමන්නාගත හොති අසේක වූ ප්‍රඥාවෙන් ඉන්නට ඕන. බුදුහාමුදුරෝ මාර්යා ඉක්මවන විෂය මතේ විදිහට දේශනා කළේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කාරණා තුන. මේ සූත්‍රයේ පින්නතුනි සාකච්ඡා කරද්දී ප්‍රධාන වැදගත් කරුණු කීපයක් අපට දැක ගන්න පුළුවන්. එකක් තමයි මාර දෙය කියන එක, මාර්යාගේ විෂය මතය කියන එක. අනිත් කාරණේ සේක කියන එක, අසේක කියන එක. අසේක සේක කියලා පද දෙකක් විස්තර වෙනවා. මේ සූත්‍රයේ විශේෂයෙන්ම අසේක කියන පදේ විස්තර වෙනවා. අනිත් කාරණේ තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව. විශේෂයෙන් මේ සූත්‍රය තුල අපට විස්තර වන මේ කාරණා. මාර දෙය, මාර්යාගේ විෂය පතය, ඒ වගේම සීල සමාධි ප්‍රඥා, අසේක කියන මේ කරුණ. මේන් අපි මුලින්ම මාර දෙය, මාර්යා කියන කරුණ සාමාන්‍ය විස්තර කළා. ඊළඟට අපි බලමු අසේක කියලා කියන්නේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ ඉන්න පුද්ගලයන් කොටස් තුනකට දක්වලා. මොනවද ඒ කොටස් තුන? පෘථග්ජන, සේක, අසේක කියලා. පෘථග්ජන කියලා කියන්නේ තාම සෝවානාදී මාර්ගඵල නොලබපු කෙනා. සසර ගමන් කරන, සසර කෙලවරක් නොපෙනෙන, ඕනම වෙලාවක සතර අපායට වැටෙන්න පුළුවන් සුදුසුකම් තියෙන, ඒ විතරක් නෙවෙයි ඕන වෙලාවක රූපාවචර අරූපාවචර ඥාන ලබාගෙන ආකාසානංචයන්තන විඥානංචයන්තන ආදී වූ අරූපාවචර බ්‍රහ්ම ලෝක කරා වුණත් යන්න පුළුවන් සුදුසුකම් තියෙන පුද්ගලයන්ට කියනවා පෘථග්ජන කියලා. ඒ පුද්ගලයන්ට සලකන්නේ අරියාණං අදස්සාවේ අරිය ධම්මේ අකෝ විදෝ කියලා. ආර්ය ධර්මයේ අදක්ෂ පුද්ගලයන් ඉදිරියට සලකන්නේ. නමුත් හැමදෙනාම එහෙම සලකන්නේ නැහැ. මේ පෘථග්ජන අතරනුත් ඉන්නවා කල්යාණ සීලවා කියන පුද්ගලයන්. පෘථග්ජන භූමියනුත් බොහොම ඉහළට ගිහිල්ලා ඒ තැනැත්තා සෝවාන් මාර්ගයට ආසන්න මට්ටමට ඉන්න නිතර සීලාදී ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරන, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරන අඛණ්ඩව කල්යාණ මිත්‍රයන් ඇසුරින් ඉන්න පුද්ගලයාටයි මේ කරුණ සලකන්නේ. මේ පෘථග්ජන පුද්ගලයන් පිනතුනි සසර පින් දහම් කරමින් ඇතැමිට අපාගත වෙන්න පුළුවන්, ඇතැමිට ඉහළ කුසල කළ මනුස්ස ලෝකේ රජකම් දරන්න පුළුවන්, සමහර අවස්ථාවල විතරක් නෙවෙයි සකිත රජ්‍ය පදවි ලබන්න පුළුවන්, දේවලෝව සක්‍ර පදවි ලබන්න පුළුවන්, බඹලෝව බ්‍රහ්ම පදවි ලබන්න පුළුවන්. හැබැයි ඇතැමිට ඒ තියෙන සුගතිය ටිකෙන් ටික පිරිහිලා දුගතිගාමි වෙන්නත් පුළුවන්. හරියට සාගරයක දැම්ම දණ්ඩක් ලී කඩක් තැනින් තැන ගමන් කරන වගේ සසර තැන් තැන්වල මේ තැනැත්තා හැසිරෙනවා. මෙන්න මේ පෘථග්ජනයාගේ ස්වභාවය ධර්මයේ සඳහන් වන්නේ පින්නතුනි හරියට ඒ තැනැත්තාට සතර අපාය මහ ගෙදර වගේ කියලා. ගෙදර වගේ කියලා තමන්ට. අපි කොහේ ගියත් ගෙදරට එනකන් සැනසීමක් නෑ අපට. අපි වැඩිපුර ඉන්නේ ගෙදර. කොතන ගියත් ගෙදර පැත්ත බලාගෙන තමයි ඉන්නේ. අන්න ඒ වගේ තමයි මේ පෘථග්ජන භූමියේ ණය හැටියට පින්නතුනි අපි බොහෝ විට අකුසලයට නැඹුරු වෙනවා. ඒ නිසාම දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව වෙන්නේ. අපි සසරාපු ගමනේදී වැඩිපුර ඉඳලා තියෙන දුගතිගාමි ආත්ම භාවල. මෙන්න මේක අපි මනෙන් අවබෝධ කරගත යුතුයි. අනේ ඒ නිසාම තමයි බුදුහාමුදුරුව අපිට මේ පෘථග්ජන භූමිය ඉඳගෙන වුණත් ස්ථාවර සුගතියක් ලබා ගන්න සඳහා ශ්‍රද්ධාදී ගුණධර්ම සම්පූර්ණ කරගන්න, සිල්වත් වෙන්න, මෛත්‍රී භාවනා වඩන්න, විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කරන්න, ධර්ම දානමේ ආදී බලගත් දානමේ පින්කම් සිදු කරගෙන මේ අපාගත වෙනට තියෙන අවස්ථාවෙන් මිදෙන්න කියලා අපට බොහොම කරුණාවෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඔබ දන්නවා විශේෂයෙන්ම භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ සමහර අය ඇතැම් විට ආනතර කර්ම කරන්න නාවු අය හිටියා. ඒ අය බුදුහාමුදුරුවෝ කෙනෙකුටත් වළක්වන්න බැරි වුණා. මාගන්දිය, සුප්‍රබුද්ධ රජතුමා, දේවදත්ත හාමුදුරුවෝ මේ වගේ අයගේ අතින් සිදුවෙච්ච ප්‍රබල වැරදි පින්නතුනි බුදුහාමුදුරුවෝ කෙනෙකුටත් නිවැරදි කරන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි සමහර අය හිටියා අනන්තර කර්ම වුණත් තමන්ගේ වරද පිළි අරගෙන නිවැරදි වෙන උත්සාහ කරපු අය හිටියා අජාසත් රජතුමා වගේ අය. ඒ නිසා ඒ අය ඇතැම් විට දුගතිගාමි වෙන තැන අවස්ථාව කිසියම් ප්‍රමාණයකින් අවම කරගත්තා මේ ශාසනය තුළට ඇවිල්ලා. තවත් සමහර අය බුදුහාමුදුරන්ට මුණ ගැහුණා එයාට ලොකු දහම් කරුණා දේශනා කරන අවස්ථාව තිබුණ නැහැ. ඔබ දන්නවා චත්තමානවක මට්ට කුණ්ඩලි මේ වගේ අයන්ට ගැඹුරු දහම් කරුණා දේශනා කරන අවස්ථාවක් තිබුණ නැහැ. එනිසා බුදුහාමුදුරුවෝ කරේ යට සුගතිගාමි වෙන මාර්ගය කියපු එක. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඔබ දන්නවා බොහෝ විට දුගියන් එන්න වීදිවල පිණ්ඩපාත වැඩම කළා. ඒ වැඩම කළෙත් මෙන්න මේ පෘථග්ජන භූමියේ සත්‍යයන් දුගතිගාමී නොවන විදිහට එයාට යම්සි රැකවරණයක් ලබා දෙන්න. ඒ වගේම බුදුහාඳුරෝ කොසරයිතුමා වගේ සමහරයට ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ කලින්ම තේරුම් ගත්තේ එයා මාර්ගඵල නොලබන අය වෙනත් ප්‍රාර්ථනා තියන අය. නමුත් එයාගේ සසර ජීවිත සුවපත් වෙන්න එයාට උන්වහන්සේ ධර්ම දේශනා කළා. තවත් සමහරව ඊට සෝවාන් වෙන්න පුළුවන් අය විශාල පිරිසක් ඒ තත්ත්වයටපත් වුණා. විසාකාව, බන්දුල මල්ලිකාව, ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමා, විමසාරයතුමා, මේ වගේ බොහෝ දෙනාට උන්වහන්සේ මාර්ගඵල ලබන්නත්, ඒ කියන්නේ අර පුරුදුජන භූමිය ඉඳලා සීක භූමියට න උදව් කළා. සීක භූමියට ආපු අයට තව තවත් උනන්දු කළා. අනාගාමී කරා යන්නට විශේෂයෙන් කාමරාග පටික කියන සංයෝජන දෙක දුරු කරලා කාම භූමිය ඉක්මවන්නට එයාට උනන්දු කෙරෙව්වා. ඒ විතරක් නෙවෙයි අනාගාමී වෙලා සුද්ධවාස බඹරව ගිහිල්ලා අනිත් මාර්ගඵල ලබන හිටිය සමහර ශ්‍රාවකයන්ට බුදුහාමුදුරු උනන්දු කෙරෙව්වා ඉක්මන් කරන්න සසර බවේ මම පොඩ්ඩක්වත් වර්ණනා කරන්නේ ඉක්මන්ට මනිත් ආසරක්ෂය කරගන්න කෙලස් ටික සේ කරගන්න කියලා. මෙන්න මේ අතරේදී සමහරයට ඍජුවම බුදුහාමුදුරෝ දුටුව ගමම්ම ප්‍රඥාව දිනු වෙන අයට බාහ්‍ය දාරකිරිය පුක්කුසාති ආදී ශ්‍රාවකයන්ට උන්වහන්සේ ඉහළ ධර්මඥානයක් කරා යන විදිහට කෙටි අනුශාසනා සිදු කළා. එතකොට මෙන්න මේ ත්‍රිවිධ පුද්ගලයන් එකාතකින් බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භූමියේ ඉන්නායට ඒ පෘථග්ජන භූමියට කරන්න පුළුවන් උපකාරය කළා දුගතිගාමී නොවන විදිහට. අනිත් අතෙන් පෘථග්ජන භූමියේ ඉන්නාය සීක භූමියටපත් කරන්න උදව් කළා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ගය දක්වා මේ හත් දෙනෙක් ඉන්නවා. ඒ අනි කියන්නේ සීක කියලා. සීක කියන්නේ තවමත් ඒ පුද්ගලයා මේ ධර්මයේ තුල හික්මෙනවා කියන එක. එතකොට සීක භූමියේ පුද්ගලයන් හත් දෙනෙක් ඉන්නවා. අසීක කියලා කියන්නේ රහතන් වහන්සේට අරහන්ත මාර්ගයට පත් වෙච්ච කෙනාට. එතකොට මේ සූත්‍රයෙන් දැක්කේ මොකද්ද? මාර්යාගේ ශේස්ත්‍රය, මාර්යාගේ විෂයපතය සම්පූර්ණ ඉක්මවන කැමැති නම් අසීක වූ සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් යුක්ත වෙන්න කියලා. මේක ඉතාම වැදගත් කාරණයක්. එතකොට මුලින් බුදුහාමුදුරෝ එක පැත්තකින් දේශනා කරන පෘථග්ජන භූමිය ඉඳලා කරන්න පුළුවන් රැකවරණය, අනිත් පැත්තෙන් උන්වහන්සේ දේශනා කරනවා සෝවාන් ආදී මාර්ගඵල වලට ඇවිල්ලා සීක පුද්ගලයෙක් වශයෙන් ලබා ගන්න පුළුවන් රැකවරණය, අනිත් පැත්තෙන් සම්පූර්ණම කෙලෙස් ප්‍රහීණ කළා අසීක භූමියේ කෙනෙක් විදියට ලබා ගන්න පුළුවන් රැකවරණය. මෙතෙන්දී පින්නතුනි අපි මේ අසීක தත්ත්වය විස්තර කරන කලින් සීක කියන தත්ත්වයත් පැහැදිලි කරගත යුතුයි. මොකද ඒකත් අපට වැදගත් වෙනවා. සීක ප්‍රතිපදාව කියලා වෙනම ප්‍රතිපදාවක් ධර්මයේ නොඑක් සූත්‍රවල සඳහන් වෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ සීක ප්‍රතිපදාව කියන කාරණයක් දේශනා කරනවා. ඒ විතරක් නෙවෙයි භාවික ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණ කියලා රහතන් වහන්සේගේ නැත්තම් අසීක පුද්ගලයාගේ ලක්ෂණත් බුදුහාමුදුරමෙහිදී විස්තර කරනවා. එතකොට අපි මුලින්ම දැනගන්නට ඕන යම් කිසි කෙනෙක් පෘථග්ජන භූමිය ඉඳලා සීක භූමිය ගැන මොකද කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා ඊටාම සුවිශේෂී කාරණයක්. මම පෘථග්ජන කෙනාට සීක වෙන්නත්, සීක පුද්ගලයාට අසීක වෙන්නත්, ඒ කියන්නේ රහත් භාවයට පත් වෙන්නත්, අසීක පුද්ගලයාට පිරිනමතේ සුවදායව වාසය කරන්නත් මා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. පෘථග්ජන කෙනාට සීක වෙන්නත්, සීක කෙනාට අසීක වෙන්නත්, අසීක වූ කෙනාට පිරිනමනතේ සුවදායි වාසය කිරීමත් එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකද ඒ තමයි රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම, නිරෝධය, ආස්වාද ආදීනව නිස්සරණ බලන්න කියලා. රූපය කොහොමද හටගන්නේ? සතර ආහාරය නිසා, කබලින්කාර ආහාරය නිසා රූපය හටගෙන ඒ ආහාරය නැතිවීමෙන් රූපය නිරෝධන ආකාරය. ස්පර්ශය නිසා වේදනාව හටගෙන ස්පර්ශය නිරෝධ වීමෙන් නිරෝධන ආකාරය. ස්පර්ශ නිසාම සංඥාව හටගන්නවා, සංකාරය හටගන්නවා, ඒ වේ ස්පර්ශය නිරෝධ වීමෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙනවා. නාම රූප නිසා විඥාන හටගන්නවා, නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධ වෙන යනවා. මෙන්න මේකෙන් කිසියම් ආස්වාදයක් තියෙන ප්‍රදඥන ලෝකයාට. හැබැයි ආස්වාදයේ වැඩි කලක් අඳව ගන්න බෑ තමන් කැමති විදියට. ඒක අනාත්ම දෙයක්. ඒ නිසා හෝ ඒක ආදීනව දකිනවා. ආදීනෝ දකින මේ කෙනා හැකි තාක් දුරට හිනිස්සරණය නිවීමටපත් වෙනවා. මෙන්න මේ මාර්ගය තමයි පිනතුණි අකණ්ඩව අපි දිනු කරගත යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මාර්ගයේ ඉහෙළම දිනු විදිහට සලකන්නේ අසේක වූ සීලය, අසේක වූ සමාධිය, අසේක වූ ප්‍රඥාවට යම් කිසි කෙනෙක්පත් වුණා නම් අන්නේපත් වෙච්ච කෙනා මාර්යාව දකිනවා, මාර්යාට ඒ තැනැත්තා දකින්න බෑ කියලා. මේක තමයි බුදුදහමේ ඉහෙළම පරමාර්ථය, ඉහෙළම ඉලක්කය විදිහට දක්වලා තියෙන්නේ. හැබැයි මෙතන එනකම් පින්නතුණු යම් යම් මට්ටම් වලින් ප්‍රත්‍යඥ භූමිය ඉඳලා අපිට යම් යම් කුසල දිනු කරගන්න හැකි ක්‍රම බුදුහාම දේශනා කළා. විශේෂයෙන්ම ප්‍රත්‍යඥ භූමියන කෙනෙක් වුණත් හොඳට සිල්වන්ත වෙලා විශේෂයෙන්ම පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් වටපත් වෙලා එයා චේත සමාධිය දිනු කරගත්වතින් විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත මට්ටමට හිත දිනු කරගත්වතින් කාමච්ඡන්දාදී නීවරණ දුරු කරලා මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාද තේන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ දුරු කරලා යම් කිසි කෙනෙක් යම් කිසි කුසල අරමුණක මෛත්‍රී සිතවිල්ලක නැත්නම් ධාතු මනසිකාරය, නවසේවතික, ආහාරය පටිකෝල සංඥාව, බුද්ධානුස්සතිය, ආනාපාන සතිය මෙන්න මේ වගේ කමඨහන යම් කිසි කෙනෙක් අකණ්ඩව පුරුදු පුහුණු කරොත් සීලෙක පිළිපදලා ඒ තැනැත්තාගේ හිත එක දිගටම මෙන්න මේ කුසල අරමුණෙහි විතර්කණය යෙදෙනවා. ඒ කුසල අරමුණම මනසින් හිතන කෙනෙක් බාටපත් වෙනවා. අපි කියමු සීල සත්‍ය සුවපත්ත්වා කියලා. සුවපත්ත්වා කියලා අකණ්ඩව මෙනෙහි කරන කෙනාගේ සම්පූර්ණ ජීවිතය මුළු ලෝක සත්‍යයන් කෙරෙහි කිසිදු සම්බාධකයක් නැතිවම සීල සත්‍ය සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මානසිකත්වය තුළ රැඳෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ විතරකේ ਵਿਚාරයක් බාටපත් වෙලා සමස්ත ජීවිතයේම ක්‍රියාකාරීත්වය මෛත්‍රිය තුළ උගේ පැතිරිලා යනවා. ඒකෙන් ඔහු පීතියටපත් වෙනවා, මානසික සුවයටපත් වෙනවා, සැපයටපත් වෙනවා. ඒ තමන්ට ලැබෙන මානසික සුවය සැහැල්ලුව දැනිලා මුළු ශරීරය වෙතම මේක දැනෙනවා. හරියට ග්‍රීස්ම කාලේ හිටිය කෙනෙක්, ග්‍රීස්මෙන් තැවිදැවි හිටිය කෙනෙක් ඉතාම සිසිල් පස්පියුමින් සැදීගත් විලකට බැසගත්තා වගේ මේ දැනත්තා කාම පරිදාහයෙන්, ද්වේෂ පරිදාහයෙන් නිවිච්ච කෙනෙක් බාටපත් වෙනවා. ඒ වගේම ඒකාග්‍රතා මෙන්න මේ කුසල අරමුණ තුල මේ දැනත්තා ඒකාග්‍රතාවටපත් වෙනවා. මෙන්න මේ ප්‍රථම ධානය ඇතුළු මෙතනින් පටන් ගන්න ද්විතිය ධානය, තෘතිය ධානය ආදී ධාන, අරූපාවචර ධාන, ආකාසානංචයතන ආදී මේ සියලු මානසික දිනු ස්තරයන් බුදුදහමේ සලකන්නේ මාර්යාගේ විශේෂපතේක් මියමක් විදියට. ඒක සඳහන් කරන්නේ අන්ධ මකාසේ මාර චප්පුන් කියලා. මාර්යාගේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා. ඇයි ඒකට හේතුව? පින්නතුනි අපිට මේ ලෝකේ අපි කරන වැඩවලට බාධා කරන කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය ජීවිතවලදී ඔබ දිනු වෙනකොට බාධා කරන්න ඇතිව නේද? ඒ වගේම ඔබට ලෙඩ දුක් හදන වෛරස් ආදියත් බාධා කරනවා. නමුත් එහෙම කෙනෙක් නෙවෙයි පින්නතුනි බුදුදහමේ නියම විදියට බාධා කරන විදියට සලකන්නේ. අපි ධනයක් ඉපෙව්වට, අපි ගියන් දොරක් හදාගත්තට අපට ඊර්ෂ්‍යා කරන්නේ, අපට බාධා කරන්නේ පින්නතුනි මේ සසර ගැන දන්නේ නැති අය. මේට ඉහළ ආත්ම භාවයන් පිළිබඳව දන්නේ නැති අයයි. ඒ වගේ සුළු දේවල් වලදී අපට බාධා කරන්නේ, අපිට ඊර්ෂ්‍යා කරන්නේ. නමුත් මේ ලෝකයේ තැනැත්තේ දන්නවා නියම විදියට අපි සතුටට පත් වෙන අවස්ථා මොකද්ද කියලා. ඒ මොකද්ද? ඒ තමයි මනුස්ස ලෝකේ යම්කිසි සතුටක් තියෙනවා නම්, යම්කිසි තෘප්තියක් තියෙනවා නම්, අන්නේ මනුස්ස ලෝකයේ තියෙන ඉහළම සම්පත්තිය තමයි සක්විත රජ පදවිය. අන්නේ සක්විත රජ පදවියටත් වඩා වැඩි දිව්‍ය ලෝකේ ලබන සුවය. ඊටත් වඩා වැඩි සක්‍ර දේවේන්ද්‍ර විඳින සුවය. දිව්‍ය ලෝකයේ හයේම ලබන සතුටටත් වඩා ඉහළ සතුටක් විඳිනවා කවුද? ධානය ලැබපු කෙනා, නැත්නම් බ්‍රහ්ම ලෝකෙ ගිහපු කෙනා. මෙන්න මේක දන්නවා පින්නතුනි, මේ කාම ලෝකෙන් ඉහළම තලයේ පරණිමිත වසවති දිවි ලෝකින මාරදී පුත්‍රයා මේක දන්නවා. ඒ නිසා තමයි ඔහු අපි සාමාන්‍ය දේවල් කරාට ඔහු අපට බාධා කරන්නේ. ඔහු අපට බාධා කරන්නේ අපේ පංච නීවරණ දුරු කරලා යම්කිසි අවස්ථාවක ප්‍රථම ඥාණයටපත් වෙන හදනවා නම් අන්න එදාට තමයි මාර්යා පිරිස සමග ඇවිල්ලා අපට බාධා කරන්නේ. එතකම් පිනොතින මාර්යා අපි කරන දේවල්ට ඇතැමිට සහයෝගයක් දක්වනවා. අපි රණසොරල් වෙනකොට, ලෝභෙන් දේවල් එකතු කරනකොට, බඩමුට්ටු රැස් කරනකොට, සොරකම් කරනකොට මාර්යා තමයි අපට පිරිත් කියන්නේ සමහරට. මාර්යා තමයි ආශිර්වාද කරන්නේ. පින්නතුනි අන්න ඒ ලෝකයෙන් මාර්යාගේ ලෝකයෙන් මාර්යා පසුබල යන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ අපට පින්නතුනි මෙන්න මේ මාර්ගය පෙන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට මේ මාර්යාගේ ශේස්ත්‍රීක්ම වන ආකාරය දේශනා කරනවා. ඒ තමයි ප්‍රජාඥ භූමිය ඉඳගෙන හරි අපි අකණ්ඩව එක කුසල අරමුණක දිගින් දිගටම හිත සමාධිමත් කරන දක්ෂ වුණෝතින් අන්න එදාට අපි මාර්යාගේ විෂයපති අපි ඉක්මවල යනවා. එදාට මාර්යාට අපව පේන්නේ නැහැ, අපිට මාර්යාව පේනවා. හැබැයි මේ தත්ත්වය පේනතුනි ඕන වෙලාවක පිරිහිලා පල්ලයට එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුර අපට වඩාත්ම සම්මා ඥානයක් සහිතව විශේෂයෙන් සම්මාදිටියක් සහිතව මේ ලබා ගන්නා වූ ධ්‍යාන අඛණ්ඩව රැක ගන්න පුළුවන් විදියට මේ සීක ප්‍රතිපදාවක් අපට දේශනා කළේ එකයි. කොහොමද සීක පුද්ගලෙක් වන්නේ? කොහොමද මේ අතරක් නැති සංසාරයේ ගමන උපරිම වශයෙන් ආත්ම භාව හතකට සීමා කරන පළවෙනි පියවර තමයි සෝතාපන්න බවට පත් වීම. අන්න ඒ සඳහා බුදුහාමුදුරන්ගේ ධර්මය අනුව අපි සම්මා ඥානය ලබා ගත යුතුයි. සම්මා දිට්ඨිය ලබා ගත යුතුයි. අකණ්ඩව අපි කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ඒ අහන ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් අපි අකණ්ඩව මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවන්හි යෙදෙනට ඕන. මෙන්න මේ යෙදෙන ගමනේදී කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට ප්‍රධානතම සාධකයක් වෙනවා. අපේ සියලු ගුණධම් වල හදනම සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියට ඍජුවම හේතු වන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීම. අන්නේ කල්‍යාණ මිත්‍රයන් එකතකින් අපට සසර පිනකින් ලැබෙන්නට ඕන. ඒකට කියනවා සපඤ්ඤෝ කියලා. සසරෙන් තියෙන ප්‍රඥාවන්ත බව. ඒ විතරක් නෙවෙයි. ඒ සසරෙන් ලැබවු පින විතරක් මදි, නොනැති බව විතරක් මදි අපට කල්‍යාණ මිත්‍රයන්ගෙන් ප්‍රයෝජන ගන්නට. අපි පින උතුණින් නිපක කියන විදියට මේ මොහොතෙන් දක්ෂ වෙන්නට ඕන, නුවණක් පාර වෙන්නට ඕන, ස්ථානෝචිත ප්‍රඥා යුක්ත වෙන්නට ඕන සැබෑ කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න. එහෙම නැත්නම් අපට කල්‍යාණ මිත්‍රයන් ගිලිහෙනවා. අපි ඇතැමිට බලන්නේ අපේ ගුණාංග වලට ගැළපෙන අය තමයි බලන්නේ. නමුත් මේ නොතින අපේ චරිත ලක්ෂණ වලට ගැළපෙන අය නෙවෙයි අපි බලන්නට ඕන. බුදුදහමෙන් නිතරම සලකන්නේ කෙනෙක් හොඳද නරකද කියලා බලන්නේ විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන කාරණේ. යම්කිසි කෙනෙක් වැඩ පිරිසක් විසින් අගය කළාට ඒ කෙනාට හොඳ කෙනෙක් කියලා, සත්පුරුෂයෙක් කියලා, කල්යාණ මිත්‍රයෙක් කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. බුදුදහමෙන් පිරිස අඩු වුණත් යම්කිසි කෙනෙක් නුවණැතිනම්, යම්කිසි කෙනෙක් ප්‍රඥාවන්තනම් අන්නේ විඤ්ඤෝ පසත්ත කියන කාරණය නුවණැති අය විසින් අගය කරන කෙනා තමයි වඩාත්ම නිවැරදි කෙනා විදියට බුදුදහමෙන් සලකන්නේ. අන්න ඒකේ උපරිමය තමයි නචකුද්දන් සමාහාරයේ කිංචි යේන විඤ්ඤෝ කරේ උපදීයම් කියන්නේ. නුවණැති කෙනෙක් විසින් බැහැර කරන, නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකර ඉන්න මට්ටමට අපි අපේ චරිතය හඳුනා ගන්නට ඕන. මෙන්න මෙවැනි කල්යාණ මිත්‍රයන් අපි එකතකින් ලබා ගන්නට ඕන පිණින්, අනිත් අතින් ඒ කල්යාණ මිත්‍රයන් මිතුරු කර ගන්නට ඕන, අනිත් අතින් ඒ කල්යාණ මිත්‍රයන් කියන දේ අහන්නට අපේ දෙසමන් යොමු වෙන්නට ඕන. අන්නේ දෙසමන් යොමු වීමෙන් එක පැත්තකින් අපට සුගතිගාමී වීමේ මාර්ගය හොන් කියලා දෙනවා. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම අපේ ජීවිතයට මොකද්ද වෙන්නේ? නැත්තම් අපි දැනට ඉන්න තත්ත්වය මොකද්ද? අපි මේ දැනට ඉන්න තත්ත්වෙන් නික්මලා යන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අපට සාධාරණ කරන්න පුළුවන්. පින්වත්නි, මෙන්න මෙතනින් තමයි මේ ආධ්‍යාත්මික ගමන් මඟ ආරම්භ වෙන්නේ. මෙහිදී තියෙන විශේෂ කාරණයක් තමයි අපි බලන්නට ඕන අපි දැන් ඉන්න මානසිකත්වය මොකද්ද කියලා. අපි දැන් ඉන්න මානසිකත්වය මොකද්ද? අපි ඇසට රූප දකිනවා, කනට ශබ්ද අහනවා, නාසයට ගඳ සුවඳ විඳිනවා, දිවට රස විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු වෙනවා. මේ අරමුණු වෙනකොට අපි හිතන්නේ ඇහැට රූපයක් පේනවා නම් මේ මොහොතේ මගේ ඇස දැල්විලා තියෙනවා, මේ මොහොතේ මට රූපය පේනවා, මේ මොහොතේ පේන රූපේ මම දැනගන්නවා කියලා. මම දැනගන්නකොට ඒ රූපේ මේ විදිහටම තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට රූපයක් සිහි වෙනවා නම් අතීතයේ දැකපු ඒ රූපයේ සිහි වෙනකොට තමන් හිතන්නේ මොකද්ද? ඒ රූපේ මේ මොහොතේ තමා දැකපු විදිහටම ක්‍රියාත්මක වෙනවා කියලා. මෙන්න මේක අපේ අවිද්‍යාවේ ලක්ෂණයක්. එතකොට අපි ජරා මරණ කරා යන්නේ ඇයි? අපි දකින අහන කියන දේවල් පස්සේ ගිහිල්ලා අපි දුකටපත් වෙන්නේ ඇයි? මෙන්න මේ දැනීම අපිට නැති හින්දා. එතකොට මෙන්න මේ අවිද්‍යාව විවිධ විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. අපි ඔය එක ක්‍රමයක් විතරයි කිව්වේ. අපි දැන් හිතන ක්‍රමය. තවත් දෙයක් තමයි, Tamanට ඇහැට රූපයක් පේනවා නම් අපි හිතන්නේ මට මේ පේන්නේ මේ මොහොතේ තියෙන රූපය ඒ විදිහටමයි කියලා. නැත්තම් ඇහැට පේන රූපය මේ දැන් පේන රූපයම තමයි මගේ ඇහැට පේන්නේ, ඒකම මම මේ අත්විඳින්නේ කියලා අපි හිතනවා. අනිත් දේ තමයි අපි හිතනවා මේ පේන රූපය මම යම් කිසි විදිහක අත්විඳිනවා නම් ඒ අත්දැකීම අනිත් ඕන කෙනෙකුට ඒ විදිහටම අත්විඳින්න පුළුවන් කියලා. ඒකත් අපි හිතන දෙයක්. ඒ විතරක් නෙවෙයි, මේ දැන් පේන රූපෙන් යම් කිසි ආස්වාදයක් හෝ ආදීනියක් ලැබෙනවා නම් තමන් හිතන්නේ ඒක හැමදාම ඒ විදිහටම තියෙන දෙයක් කියලා. කණෙන් ශබ්දයක් ඇහුවා නම් අපි හිතන්නේ ඒ ආන ශබ්දේ දැන් මිහිරි නම් තව සිය පාරක් ඇහුවත් ඒ වගේම මිහිරේ කියලා අපි හිතන්නේ. නමුත් පිනොතුනේ මෙන්න මේ හැම දෙයකම අපි හිතන විදිහේ වරදක් තියෙනවා. මෙන්න මේ අපි හිතන විදිහේ වරදින් තමයි අපි මේ මාර්යාගේ ලෝකයට යන්නේ. මාර්යාට අපව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ චින්තනයේ තියෙන වරද නිසා. එහෙනම් බුදුහාමුදුර අපට දේශනා කරන්නේ උන්වහන්සේගේ සමස්ත දේශනාවම ඉලක්ක කරගෙන තියෙන්නේ අපි කොහොමද මෙන්න මේ අවිද්‍යාවෙන් මෙන්න මේ මිත්‍යාවෙන් දුර වෙලා යන්නේ කියන කාරණේ. එතකොට ධර්මයේ විස්තර කරනවා අපි කොහොමද මේ අත්දැකීම ටික ලබන්නේ. අපි ඇහැට රූපයක් දකිනවා නම් මුලින්ම අපේ ඇහැට පතිත වෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. වර්ණ මාත්‍රේ විතරක් පතිත වෙන රූපය ඊට පස්සේ චක්කු විඥාණයෙන් යම් කිසි විදියකින් විඥානණයක් කළා, දැනගැනීමක් කරලා මේ තුනේ මෙකතුවෙන් ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය හටගෙන පින්න තුනේ එතන මේක නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ අන්නේ දැකපු රූපය අරබය ඇතිවන සංඥා වේදනා දෙකක් හට ගන්නවා. මෙන්න මේ සංඥා වේදනා දෙක අපි මන ආයතනයෙන් ධර්මාලම්බනයක් විදියට සිහි කරනවා. මේ සිහි කරන මොහොතේම අපි ඒකට එකතු කර ගන්නවා තමාගේ ඒ සම්බන්ධයෙන් තියෙන අතීත අත්දැකීම් ටික. අපි හැර දැකපු රූපය අපි කලින් දැකපු දෙයකට අදාළ දෙයක් නම්, ඒ වගේම තමන් එකඟ වෙච්ච දෙයක් නම් ආ හොඳයි කියන එක පිළිගන්නවා. ඒ වගේම තමන්ගේ දැක්මට මේක අකමැති දෙයක් නම් විරුද්ධ දෙයක් නම් ඒක විරුද්ධයක් අපි ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේක තමයි මානසික ස්වභාවය. එතකොට ඇත්තටම මොකද වන්නේ? අපි ඇසෙන් රූපයක් දැකලා හඳුනා ගන්නකොට අර මුලින් ලැබපු අත්දැකීම පින්නතුනේ නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙලා තියෙන්නේ ඉතුරු නැතුව මේක අවසන් වෙලා අපි හඳුනාගන්නේ මේ සංඥා වේදනා දෙකම. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා ඇහැට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට අපි අනිත් පැත්තට දන්නේ නැතුවම අපේ හිත ගිහිලා තියෙනවා. බාහිරට රූපේ බැස හිත බැසගෙන තියෙන්නේ. ඒ හිත බැසගත් අය කියන්නේ පින්නතුනේ නිකන් නෙවෙයි. අපි ඉන්නේ ඒ රූපයට අදාළ සියලුම වූ දුක් සැප ටික ස්පර්ශ කරමින්. හැබැයි ඒ ටික ස්පර්ශ කරන්නේත් මනසෙන්මයි. අපට ඒක දැනෙන්නවත් නැහැ. නමුත් ඒ සියල්ලක්ම අපි විඳින අවස්ථාව විඳින්නේ අවිද්‍යා පාදකවයි. සාමාන්‍ය අකුසල් විතරක් නෙවෙයි, පුණ්‍යාවි සංඛාර කරන්නේත්, ආනෙන්ජාවි සංඛාර කරන්නේත් මෙන්න මේ බාහිර ලෝකයක් ඇතැයි කියන පදනම ඉඳගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මොකද්ද? ඇසෙන් රූප බලන්න එපා කියන එක නෙවෙයි, කනෙන් ශබ්ද අහන්න එපා කියන එක නෙවෙයි. අපි තේරුම් ගත යුතුයි තමන් යම්කිසි වෙලාවක ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ආයතන පහ අරමුණු කරගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු වලින් කිසියම් අත්දැකීමක් අපි ලබනවා නම් ඒ ලබලා ඒ අත්විඳින මොහොතෙහි අපි තේරුම් ගත යුතුයි මේ තමන්ගේ හිතමයි මේ අත්විඳින්නේ කියලා. එතකොට තමන්ට තේරෙනවා ඇත්තටම මේ බාහිර ලෝකය නෙවෙයි මං විඳින්නේ, මං විඳින්නේ මේ ආධ්‍යාත්මික ලෝකය කියලා. ඒ විතරක් නෙවෙයි මේ මේ මොහොතේ විඳින මානසික තෘප්තියත් ඒකත් හේතුඵල ධර්මෙන් හටගත්තු දෙයක්. ඒකත් දිගටම තියෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයට උ යනවා. එහෙත් අනාත්මතාවය දකිනවා. ඒ තුලත් ඒ තැනැත්තා ඇලිලා ගැටිලා ගිලිලා ඉන්නේ නැහැ. පින්නතුනි බුදුදහමේ හැටියට මුලින්ම අපට කියන්නේ මේක තේරුම් අරගෙන අපි බාහිර ලෝකයෙන් මිදෙන්න එක පැත්තකින් සමත භාවනාවක් අදවඩන්නට ඕන. අනිත් පැත්තෙන් මෙන්න මේ සම්මා දිට්ඨිය අපි ලබා ගන්නට ඕන. මේ දෙකම අපි අඛණ්ඩව කරන්නට ඕන. එනිසා තමයි බුදුදහමේ සමස්තය කියන්නේ සමත විපස්සනා කියන කොටස් දෙකට ඇතුළත් කරලා තියෙන්නේ. එක පැත්තකින් සතිය දිනු කරමින් හිත සමාධිමත් කරන්නට ඕන. අනිත් පැත්තෙන් සම්මා දිට්ඨිය ඇති කරගෙන ආර්ය ඥානෙ උපදවා ගන්නට අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරන්නට ඕන. මේ දෙකම අපි අඛණ්ඩව කළ යුතු ක්‍රියාවලියක් හැටියටයි ධර්මයේ සඳහන් වන්නේ. මෙන්න මෙහිදී පින්නතුනි අපි පෘථග්ජන භූමිය ඉඳලා සේක භූමියට පත්වන්නට මේ මාර්යාගේ නිදහසෙච්චිය පළවෙනි භූමියට පත් වෙන්නට බුදුහාමුදුරුවෝ මාර්ගය දේශනා කරනවා. කොහොමද මේ මාර්ගය? ඒ මාර්ගය තමයි නරූපං අත්තතෝ සමනපස්සති. තමා රූපයක් දකිනවනම් රූපය කියන්නේ හැට පේන රූපේ විතරක් නෙවෙයි, කනට අහන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මෙන්න මේ පහටම අදාළව සතර මහා භූත රූප සහ උපාදාය රූප කියන මේ 24ටම අදාළ රූපස්කන්ධය අපි තේරුම් ගත යුතුයි. න රූපං අත්තතෝ සමනපස්සති. මේ රූපය ආත්ම හැටියට නැත්තම් මේ රූපයයි හිතයි කියන දෙකම එකක් කියලා තියෙන වැරදි අවබෝධය දුරු කරගන්නට ඕන. රූපේ වෙනමයි පින්නතුනි, හිත වෙනමයි තියෙන්නේ. රූපය හිතට අරමුණු කරන්න පුළුවන්. නමුත් මේ අරමුණු කරන්නේත් රූපේ නෙවෙයි, ඒ රූපේ බිඳලි ගිහිල්ලා තියෙන සංඥා වේදනා ටික කියන එක අපි දැනගන්නට ඕන. න රූපං අත්තතෝ සමනුපස්සති කියන්නේ රූපය තමන්ගේ හිතත් දෙකම එකක් කියන ඒ පුද්ගලයා හඳුනාගන්නේ නැහැ. හරියට ගිනි දැල්ලයි ගින්දරයි මේ දෙකම එකක් වගේ පෙනුනට මේ දෙක දෙකක්. මෙන්න මේ දෙක වෙන් කළ හඳුනා ගන්න එක තමයි ඔහුට ලැබෙන මුල්ම අවබෝධය. රූපවන්තං වාත්තානම්, තමන්ගේ හිතට රූපයක් තියෙයි කියලා හිතන්නේ නැහැ. නැත්තම් ආත්මයක් තියෙයි කියලා හිතන්නේ නැහැ. උදාහරණයක් ඇටියට අපි ජීවත් වෙලින කාලේ අපි රූපං අත්තතෝ සමනුපස්සති විදියට දකින කෙනාමයි පුද්ගලය කියලා හිතනවා. තමන්ගේ දරුවෙක් දැක්කත්, අම්ම දැක්කත්, මේ අහවලා මේ කියලා මේ සිතවිලි ටිකයි කයයි දෙකම එක කෙනෙක් කියලා අපි හිතනවා. නමුත් ඒක නමිය ගියාම මොකද හිතන්නේ? එතකොට අර මතය අපි අකමැත්තෙන් උනත් බැහැර කරගන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි මොකද වෙන්නේ? රූපවන්තං වාත්තාන. ආත්මයක රූපයක් තියෙනවා. ඒකේ නාමයේ රූපය අත්හැරියට දැන් මේ ආත්මය ඒ හිත විසින් වෙනස් ශරීරයක් අල්ලගෙන කියලා අපි හිතනවා. ඒ ආත්මයක රූපයක් තියෙයි කියලා හිතනවා. ඒකට තමයි කියන්නේ රූපවන්තං වාත්තානං කියලා. උදාහරණයක් හැටියට ගත්තොතින් ගහයි ඡායාවයි වගේ. ගසයි ඡායාවයි කියන දෙකම එකක් විදිහට ගන්න එක. නමුත් ඡායාවයි ගසයි කියන දෙක ආලෝකයට අනුව ඒ ඡායාව වෙනස් වෙන දෙයක් ඒක. දෙකම සමාන නෙවෙයි. තුන්වෙනි කාරණාව තමයි අත්තනිමා රූපං. ආත්මයේ තුල රූපේ තියෙගෙන අපි හිතන් ඉන්නවා. තමන්ට ආත්මයක් තියෙනවා, හිතක් තියෙනවා. අන්නේ හිත තුල රූපේ බැසගෙන තියෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. උදාහරණයක් ගත්තොතින් සුවඳක් තියෙනවා, පිච්චමල් සුවඳ කියමු. ඒ සුවඳ තුල ඒ මල බැසගෙන තියෙයි කියලා අපි හිතනවා. මේක තියෙන වැරදි හැඟීමක්. හතරවෙනි කාරණය රූපස්මින් වාත්තානම්. රූපේ තුල තමා කියලා කෙනෙක් ඉන්නවා. මේක ඇතුලේ කොතන හරි තැනක ස්ථිරවම බැසගත්තු දෙයක්, විඥානයක් නැත්තම් ආත්මයක් තියෙයි කියලා හිතාගෙන ඉන්නවා. පින්නතුනි මෙන්න මේ ආකාර හතරම වැරදි දෘෂ්ටි විදියට සලකන්නේ. රූපේ විතරක් නෙවෙයි, වේදනා අත්තෝ සමනුපස්සති, වේදනාවන්තං වාත්තානම් අත්තනිවා වේදනං වේදනස්මින් වාත්තානම්. මෙන්න මේ වගේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම හතර ආකාරයකින් ඇතිවන වැරදි දැක්මට කියනවා විසි ආකාර සංඛාය දිට්ඨිය කියලා. දැන් රූපස්මින් වාත්තානම් කිව්වට පස්සේ රූපයේ තුල ආත්මය තියෙයි කියලා හිතනකොට හරියට කරඬුවක් තුල යම් කිසි දෙයක් මැණිකක් හරි මොකක් හරි දෙයක් තියෙනවා කියලා වගේ අපි රූපය තුලට හිත දාන උත්සාහ කරනවා. වේදනාව තුලට සංඥා සංඛාර විඥාන මේ පහට අපි නිතරම අපේ හිත දාලා ආත්මය දාලා අපි සාකච්ඡා කරනවා. පින්නොතුනි මෙන්න මේ වැරදි හැඟීම පළවෙනි වතාවට සම්පූර්ණ දුර වෙන අවස්ථාව තමයි සෝතාපන්න වීම කියලා කියන්නේ. හරියට එක විටම අපි අන්ධකාර තැනක ඉන්න වෙලාවක ඒ සමස්ත අන්ධකාරයම දුර වෙන විදියට එක මොහොතකදී විදුලියක් වැටෙනවා. අකුණු ගහනවා. අකුණු ගැහුවට පස්සේ පින්නොතුනි අපට සමස්ත චිත්‍රයම එකපාර පේන්න ගන්නවා. මෙන්න මේකයි ජීවිතය අර්ථය කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රාවකයන් විසින් අසහා දැනගන්න කෙනෙක් විදියට, අඛණ්ඩව මේ සුතමේ ඥානයේ චින්තාමේ ප්‍රඥාවට දිනු කරන කෙනෙක් විදියට, ඒ තැනැත්තා මෙන්න මේ අවබෝධය ලබා ගැනීම සමගම බුදුහාමුදුරු කෙරෙහි ධර්මයේ කෙරෙහි අචර ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ තැනැත්තා මේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව මනා වූ දැක්මකටපත් වෙනවා. ඔහුගේ තියෙන සියලුම දෘෂ්ටීන් මෙතෙක් කලක් තිබෙච්ච වැරදි දෘෂ්ටීන් දුර වෙනවා. මෙන්න මේක පළවෙනි පියවර විදිහට සලකන සීක ප්‍රතිපදාවයි. මේ සීක ප්‍රතිපදාවට කෙනෙක්පත් උනත් ඔහුගේ ළඟ තව දුරටත් කාමරාග පිටික තියෙනවා. ඔහු සම්පූර්ණ සසරින් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. සම්පූර්ණ රාගය දුර වෙච්ච කෙනෙක් නෙවෙයි. ඔහු විටින් විට ධ්‍යාන උපදවාගෙන සිත දියුණු කරගෙන පංච නීවරණයන් හොට අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක ස්ථාවර ලෙසම නැවත කාමරාග පිටික දුර වෙන්නේ එක අතකින් සකදාගාමී වීමේදීව සමනය වෙනවා. අනාගාමී වීමේදී කාමරාග පිටික කියන දෙක සම්පූර්ණයම දුර වෙලා ඔහුගේ හිත ධ්‍යාන මට්ටමේ පිහිටනවා. මෙන්න මේ සියලුම පියවරවල් සලකන්නේ ටිකෙන් ටික මායාගේ විශේෂපති ඉක්ම වීම. නැත්තම් මායා අන්ධ කිරීම, මායාගේ ඇස් දෙකට වැලි ගැසීමක් කියලා. මේ හැම අවස්ථාවකදීම මායාට අපිව බලන්න බැරි මට්ටමටපත් වෙනවා. මෙන්න මේ සෝතාපන්න මාර්ගයේ ඉඳලා සෝතාපන්න වීම, සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරහන්ත මාර්ගයේ කියන මේ අවස්ථා හතට කියනවා සේක කියලා. සේක ප්‍රතිපදාව, සේක පුද්ගලයා, මේ වගේ නොයෙක් පද කියනවා. මෙන්න මේ සේක බවට පත්වෙච්ච කෙනෙක් උපරිම වුණොත් ආත්ම භාව හතයි සසර යන්නේ. ඔහු කුමන ආත්ම භාවයකට පත් වුණත් ඔහු පත් වෙන සුගතියකට, මනුස්ස ලෝකෙ හෝ ඊට ඉහළ ආත්ම භාවයක, කුමන ආත්ම භාවයකට පත් වුණත් නැවත සෘතවත් භාවයෙන් නොලබුණත් ඔහුගේ අනිත් ධර්මතාව ආත්ම භාව 8ක් ගත වෙන කලින් ඔහු සම්පූර්ණයම සසර අනිත් කෙලෙස් ටික දුරු කර ගන්නවා. අනිත් පැත්තට මේ තැනැත්තා පින්නොතුනි සකදාගාමි වුණොත් නැවත කිසි විටකත් දුගතිගාමි වෙන්නේ නැහැ. වගේම ඔහු මනුස්ස ලෝකයට ආවත් එන්නේ එක වතාවයි එන්නේ. සකින්නාගාමි කියලා කියනවා. අනාගාමි ධර්මයට පත් වුණොත් ඔහු කිටි කිසි විටකත් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ මට්ටමට එන්නේ නැහැ. ඔහු කාම ලෝකයට එන්නේ නැහැ. ඇයි? ඔහුගේ ළඟ අවම වශයෙන් ඔහු ප්‍රථම ඥානය හරියට පිහිටවන ඊට පස්සේ ඔහු බොහෝ විට ඉපදෙන්නේ ධ්‍යාන හතරම ලබාගෙන තිබුණොත් අනාගාමී තැනැත්තා උපදෙන්නේ සුද්ධහවාස කියන බ්‍රහ්ම ලෝකවල පංච සුද්ධහවාසයන් ගැන ඔබ අහලා ඇති. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියලා. මෙන්න මේ බ්‍රහ්ම ලෝකෙක තමයි ඒ තැනැත්තා උපත ලබන්නේ. මෙන්න මේ සේක පුද්ගලයාගේ කතාවේදී ඉන්ද්‍රිය භාන සූත්‍රය තමයි වැදගත් කාරණයක් සඳහන් කරනවා. මේ සේක පුද්ගලයා ඇසින් රූපයන් දකිනකොට ඔහු ප්‍රිය රූප, අප්‍රිය රූප දකින්න පුළුවන්. දකිනකොටම ඔහු අන්නේ රූපයේ පිළිබඳව මනාපයක්, අනාපය, අමනාපයක් ඇති වුණා නම් ඒ දැනත්තා වහාම අට්ඨියති, හරායති, jigujjati කියන විදිහට බලනවා. එහැට රූපයන් දැකලා ඔහුට මනාපයක් හරි අමනාපයක් හරි ඇති වුණා නම් ඒ තැනැත්තා ලැජ්ජාවට පත් වෙනවා. ඒ තැනැත්තා දුගුස්සාවට පිළිකුලට පත් වෙනවා. ඇයි ඒ? අනේ මං වගේ ශ්‍රාවකයෙකුට මේක ගැළපෙන්නේ නැහැ නේ, මං මුලා වුණා නේද කියලා ඔහු තේරුම් ගන්නවා. එහැට රූපයක් පේනකොට ඒ රූපයේ මනාපයක් හරි අමනාපයක් හරි ඇති වුණා නම් ඇති වෙන්නේ ඒ වෙලාවේ සිහියෙන් නොසිටීම නිසා. ඔහු මේක දන්නවා, මේ ක්‍රියාවලිය දන්නවා. ඔහුගෙන් පල්ලෙහා දේවල් පස්පව් ආදී සිද්ධ වෙන්නේ නැහැ. අපාගත වීමට හේතු වන කර්මයන් දුර්වල කර්මයන් ඔහු විශ් සිදු වෙන්නේ නැහැ. නමුත් ඒ තැනැත්තා තාම අවිද්‍යාව තියෙන නිසා ඒ තැනැත්තාගේ මුලා භාවයක් තියෙනවා, මුලා වීමක් වෙනවා. හැබැයි මුලා වුණාට වැඩි වෙලා ඔහුගේ අවිද්‍යා සාගත සිටිවිලි ඔහුගේ හිතේ ක්‍රියාත්මක වන්නේ. ඔහු වහාම මේ ධර්මයේ තුල පිහිටනවා. අනේ මට මේ රූපය නිසා කැමැත්තක් අකමැත්තක් ඇති වුණේ, මම මේකට මුලා වුණු නිසා නේද කියලා වහාම ඔහුගේ අභ්‍යන්තරය දෙස බලනවා. අභ්‍යන්තරය දෙස බලනකොටම බාහිර රූපයෙන් හිත මිදෙනවා. ඔහු අර මාර්යාගේ විශේෂපතෙන් ඉක්මෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඔහු නිතරම ඉන්නේ අභ්‍යන්තර ලෝකයේ පැතර නැඹුරු වෙලා. සාමාන්‍ය පෘථග්ජන ලෝකයා ඇස් කන් ආසාදී රූප තුලින් බාහිරට නැඹුරු වෙලා ඉන්න ලෝකයක ශ්‍රුතවත් ශ්‍රාවකයෙක් විදියට, සේක පුද්ගලයෙක් විදියට මේ සද්ධර්මය තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ස්ථාවරව බැසගත්තු සක්කාය දිට්ඨිය ආදී විචිකිච්ඡා ආදී නීවරණ සම්පූර්ණ දුරු කරපු කෙනෙක් විදියට ඔහු වහාම මේ සද්ධර්මය තුළ ප්‍රබෝධමත් බවක් ලබනවා, ආලෝකයක් ලබනවා. ඒ තැනැත්තා අර බාහිර අරමුණු වලින් හිත බැහැර වෙන්න ඉතාම සුළු මොහොතක් හොට යන්නේ. ඉන්ද්‍රිය භාන සූත්‍රෙම දැක්වෙනවා, ඇහැට රූපයක් දැකලා ඒ ඇති වෙන රූපය මනාපමනාපාදී දුරු වෙලා ඔහුට උපේක්ෂාව හිත පිටන ගත වෙන්නේ හරියට ඇසිපිය ගහන කාලයක් වෙන ඉතාම සුළු කාලයක් කියලා. නාසයට ගඳ සුවඳක් දැනිලා මනාපමනාප භවයේ හිත මුලා වෙනවා නම් ඒ මුලා භාවයෙන් හිත මෙදෙනට ඔහුට ගත වෙන කාලය දක්වනවා හරියට යම් කිසි විදියකින් ගහන කොලයක තියෙන වතුර බිඳක් පහළට වැටෙන හා සමාන කාලයක් කියලා. නාසයට දැනෙන වේදනාව ගැන ඒ කනට ලැබෙන ශබ්දය, කනට ලැබෙන ශබ්දයකින් ඇතිවන දෙයකින් මනාපමනාප බව දුරු කරගන්නට නම් ඒ තැනැත්තාට ගත වෙන කාලය ගැන සඳහන් කරනවා. හරියට කන ගැන සඳහන් කරන්නේ අසුරුසනක් ගහන මොහොතකදී ඒ මනාපමනාපාදිය දුරු වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට දිවට දක්වන්නේ දිවට තියෙන කෙලමිඳක් බැහැර කරන ගත වෙන කාලයක් වෙන ඉතාම ස්වල්ප මොහොතකදී මේ තැනැත්තාගේ රසයේ පිළිබඳව ඇති වෙච්ච මනාපමනාපාදිය දුරු වෙලා යනවා. ඊළඟට දක්වනවා කයට ඇති වෙන ප්‍රියමනාප බව දුරු වෙන්න ගත වෙන කාලය. මේ සේක ප්‍රතිපදාව වෙන කෙනෙක් විදියට ඔහුට හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලකට නමන්න නවබවතන් දිගාරින වෙනි ඉතාම කෙටි කාලයකදී මේ කාරණාව විජීවිතයෙන් බැහැර වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම හිතට ලැබෙන අරමුණකින් ඇතිවන දුක් සැප දුරු වෙන උඩ ගත වෙන්නේ හරියට රත් වෙච්ච ගිනි කබලකට දාන වතුර බිඳක් වියලෙන්න හා සමාන කාලයක් කියලා. ඒකට හේතුව තමයි මේ තැනැත්තා අඛණ්ඩව ධර්මය තුල හැසිරෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ සතිමත් බව නිසා වුට තමන්ගේ අතින් සිදුවන හැම වරදකදීම තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙන්නේ. බාහිර සාමාන්‍ය ලෝකයා, පෘථග්ජන ලෝකයා, නිතරම බාහිරට දොස් කියන බලාගෙන ලෝකයේදී මේ ශ්‍රුතවත් වූ සේක පුද්ගලයා නිතරම තමන්ගේ අභ්‍යන්තරයේ නිවැරදි කරගන්න, තමන්ගේ දැක්ම පිරිසුදු කරගන්න, තමන්ගේ සම්මාදිටිය දුරු කර ගැනීම සඳහා වූ අඛණ්ඩ ප්‍රතිපදාවක යෙදෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ ගිහිල්ලා අවසාන මාර්ගයේ විදිහට සලකන්නේ අසේක බවට පත් වීම. අසේක කියලා කියන්නේ ඒ තැනැත්තා උපරිම ලෙස සදා සතෝ කියපු විදිහට අකෝපා චේතෝ විමුක්තියෙන් ඉන්න පුද්ගලෙක් විදිහට සපුරාම සම්මාදිටියේ පටන් අනිත් අංග දක්වාම අංග සියල්ලක්ම අකණ්ඩව පිහිටිය කෙනෙක් විදියට ඒ තැනැත්තා සමත විදර්ශනා දෙකේ උපරිමයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහුට ඇසට රූපයක් පේන මොහොතේ මේ තැනැත්තා දන්නවා මේක තේරුම් ගන්නේ මේක සැප දුක් විඳින්නේ මනසින් කියන එක දන්නවා. ඒ මනසත් ස්ථිර දෙයක් විදිහට විඥානවාදය පැත්තට යන්නේ එතනක් දකිනවා ඒ එතන හිතත් අනාත්මයි කියලා. අන්නේ අනාත්මතාවය තුලත් ජීවිත යථාර්ථය තේරුම් ගන්න කෙනෙක් බවටපත් වෙනවා. පින්නතනේ රූප ආදී අනිත් සම්බදානි අනිත් අරමුණු කෙරෙහිත් මෙන්න සම්පූර්ණම ගත කරන අසේක වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුතු පුද්ගලෙක් බවටපත් වෙනවා. ඉතින් අපේ මේ සූත්‍රයට අදාළ කරුණු ටික ඊටාම කෙටියෙන් මේ එක මට්ටමක ඉඳලා මේ සඳහන් කළේ තවත් අපට ඉදිරියේදී ගැඹුරට අපට සාකච්ඡා කරන්න පුළුවන් යෙදෙන කාලය අනුව. ඉතින් මේ වෙලාවට ප්‍රශ්න කීපයක් දක්වලා තියෙනවා. එහෙදී අපි හැකි පමණින් ඒවට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. රූපේ ස්කන්ධයක් ඒ උපාදාන ස්කන්ධය බවට පත් වෙන අයුරු පහදා දෙන්න කියලා. රූපය කියන එක සාමාන්‍ය විදිහට ලෝකේ තියෙනවා. ඒක උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන්නේ රූප ස්කන්ධය කියනකොට සතර මහා භූත රූප විතරක් නෙවෙයි උපාදාය රූප 24ත් එක්ක රූප 28ක් ගැන සඳහන් කරනවා. සාමාන්‍ය රූපයක් ගත්තොත් ඒ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටක සුද්දාෂ්ටකයන් දක්වනවා. සුද්ධ වූ පිරිසිදු කරුණු අටක් සාමාන්‍ය රූපයක් තුළ තියෙනවා. දැඩි ගතියක් තියෙනවා, වැගිරෙන ගතියක් තියෙනවා, රසණයක් තියෙනවා, හමන ගතියක් තියෙනවා, වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් ඕජාවක් මේව තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. නමුත් ඒක රූප ස්කන්ධය බවට පත්වන්නේ අපේ ලෝකෙට එනකොට. ඒ අපේ ලෝකෙට එනකොට ඒ සතර මහා භූත රූප විතරක් නෙවෙයි තවත් ඒකට උපාදාය රූප කියලා මනස ආශ්‍රිතව තියෙන දැන් ඇසේ පෙනීමේ ශක්තිය, කනේ ඇසීමේ ශක්තිය, මේ ආදී දේවල්, ශරීරයේ තියෙන කර්මඤ්ඤ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ ස්වභාවය, මේ ආදී කරුණු එකතු වෙලා කරුණු 28ක් බවට පත් වෙනවා. මෙන්න මේ 28ේදී තියෙන ලක්ෂණය තමයි අපේ රූපස්කන්ධයක් බවට පත් වෙනකොට රූපස්කන්ධයෙන් විතරක් නවතින්නේ අපි රූප උපාදාන ස්කන්ධයක් කරගෙන තියෙන්නේ. මොකක්ද මේ රූප උපාදාන ස්කන්ධයක් කියලා කියන්නේ? ඇසෙන් දකින රූපය අපි රූපයේ විදිහට නෙවෙයි පිළිගන්නේ. අපි බාහිර රූපය මේ මොහොතේ තියෙන රූපයක් විදිහට ඒ රූපය තුල බැසගෙනයි අපි තේරුම් ගන්නෙ. ඇත්තටම මෙහෙම තේරුම් ගන්න වෙලාවේදී අපි මේ මුලින් ලැබපු අත්දැකීම නිරුද්ධ වෙන අවසන් අපි මේ දැන් හිතාගන්නේ මනසෙන්. නමුත් ඒ පිළිබඳව සිහියස නුවණ නැති නිසා අපි මේ මොහොතේම නැවත බාහිරට නැඹුරු වෙනවා අපේ හිත. බාහිරට නැඹුරු වෙනකොට අපි අන්න ඒ බාහිර රූපය ඇසුරු කරමින් ඒ රූපය තුළ හිත බැසගෙන ඉන්නවා. ඇතැම් විට ඒකෙන් අපි රාගයක් ද්වේෂයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ මොහොතේ අවිද්‍යාව තුළ ඉන්නේ. අවිද්‍යාවෙන් කිසියම් රූපයක් තුළ හිටියත් ඒ බලන විදියටම තමයි අපි ඊළඟ මොහොතේ හැටලක් වෙන රූපයේ සම්ධිය ආදී ගැන හිතෙන් බලන්නේ. එතකොට මෙන්න මේ රූපය රූප ස්කන්ධයක් සහ රූප උපාදාන ස්කන්ධයක් කියන කාරණයක් තියෙනවා. ඒකම උපාදාන ස්කන්ධය බවට පත් කළා තියෙනවා. කොහොමද උපාදාන ස්කන්ධයක් වෙන්නේ? අපේ මනසේ පැත්තෙන් මෙන්න මේ අවිද්‍යාව තියෙනවා නම් මනසේ පැත්තෙන් අවිද්‍යාව තියාගෙන නම් අපේ රූපයේ දිහා බලන්නේ එතකොට මොකද වෙන්නේ? එතකොට අර රූපය අපි මේ කේස් ටිකත් එක වැළඳ ගන්නවා. මම හිතන්නේ උදේ කලින් ධර්ම දේශනාව කරපුවෝ අපේ කුමාරකාශ්‍යප ස්වාමීන් වහන්සේ විස්තර කළා. යම් කිසි කෙනෙක් යතේ සීනි තියනවා නම් ඒ අතේ සීනි තියෙන කෙනාට තමයි සීනි බෝතලයක් නිර්මාණය වෙන්නේ. සීනි නැති ලෝකෙක බෝතල් තිබ්බට සීනි බෝතල් හැදෙන්නේ නැහැ. සීනි බෝතල් හැදෙන්න නම් බෝතලේ සීනි වලින් හැදුණා නෙවෙයි. ස්කන්ධ පංචකයේ උපාදාන ස්කන්ධ වලින් හැදුණා නෙවෙයි. ඒ ස්කන්ධ පංචකයට අපේ උපාදාන ස්කන්ධ නැමැති සීනි ටික දැම්මොත් තමයි ඒක රූප උපාදාන ස්කන්ධය බවට පත් වෙන්නේ. ඒකට අපි සුදුසු හේතු ටික තමන්ගේ ළඟ තියාගෙන තමන්ගේ අභ්‍යන්තරේ පැත්තේ ඉන්නේ. එතකොට ඒ දකින දේ තුළ අපේ හිත බැස ගන්නවා. එනිසා ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ දකින දෙයට අපි අවිද්‍යා සහගත මනසකින් නම් අපි ඉන්නේ. ඒ අපි අත්විඳින රූපය රූප උපාදානස්කන්ධය බවට පත් වෙනවා. වේදනා සංඥා සංඛාර ආදියත් වන්නේ අපේ හිතේ තියෙන අවිද්‍යාවේ ස්වභාවය අනුව. නමුත් අපි අඛණ්ඩව සිහියෙන් එන්න සිහිය පුරුදු කරවතින් අපි මුලා වෙන්න පුළුවන්. සේක පුද්ගලෙක් වුණත් කිසියම් දුරකට මුලා වෙනවා. නමුත් මේ මුලාව බොහෝ කලක් යන්නේ නැහැ. වහාම නිවැරදි කරගෙන තමා එක පැත්තකින් සීලය තුළින් බලවත් අකුසල වෙන පැත්ත අඩු කරගන්නවා. අනිත් පැත්තෙන් සමතේ පැත්තෙන් තවදුරටත් විස්කම්බන විදියටත් ප්‍රහීණ කරගන්නවා. විදර්ශනා ඥානයේ වශයෙන් සමුච්ඡේද විදියට ප්‍රහීණ කරන මාවතේ අඛණ්ඩව ගමන් කරන අය බවට පත් වෙනවා. ඔහු ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. බුදුරජාණන්ට අත්විඳීමට සිදු වූ රෝග පීඩා ආදිය විශේෂයෙන්ම හිසේ රුධාව, කොන්ද අමාරුව වැනි ඒවා අහෝසි කර්ම බවට පත් නොවෙන්නේ ඇයි කියලා අහනවා. පින්නතුනි, මේකෙදි අහෝසි කර්ම බවට පත් වෙන්නේ යම්කිසි කෙනෙක් රහත් වෙලා පිරුණාට පාවට පස්සේ. රහත් වෙලා පිරිනවන පාන කම්ම අහෝසි කර්ම වෙන්නේ නැහැ පින්නතුනි. අහෝසි කර්ම කියන්නේ තවදුරටත් විපාක දෙන කාලය නැති නිසා විය කියන කර්ම. එතකොට මේ ප්‍රශ්නේ කොහොමත් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදුවෙච්ච දේවල්ට අදාළ කරගන්න බෑ. අනිත් දේ තමයි අපට එක පැත්තකින් කර්ම විපාක අතීතයේ විදිහට ලැබෙනවා. ඒ ලැබෙන කර්ම සියල්ලක්ම තමන් කරගන්නේ නැහැ. දැන් අද අපට තියෙන්නේ අපේ උපදී සම්පත්තියේ වශයෙන් උනත් යම්කිසි කර්ම විපාක හොඳ කුසල කර්ම විපාක උනත් ලැබෙන්න පුළුවන්. හැබැයි අපි ඒ තුලත් නැඹුරු වෙලා ඒ තුල බැසගෙන ඉන්නේ. රහත් භාවයට පත් වුණා කියලා කියන්නේ කර්මක්ෂය කරනවා කියලා කියන්නේ විපාකක්ෂය කිරීමක් නෙවෙයි, කරන්නේ ඒ අතීත විපාකයේ හේත නව කර්ම සිදු කර ගැනීම වැළැක්වීමයි කරන්නේ. Tamante යම්කිසි ආබාධයක් හැදෙන්න පුළුවන්, ශාරීරික වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒක දැනෙච්ච දේ එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවනම් ඒ දකින කායික වේදනාව, කායික දුක, මානසික දෝමනස්යම් බවට පත් වෙන්නේ නැහැ. අද අපි වැඩිපුරම දුක් විඳින්නේ පින්නතුනි කායිකව නෙවෙයි, අපි දුක් විඳින්නේ මානසිකව. ලෙඩක කෙනෙක් බලන්න. ඒ ලෙඩට ප්‍රතිකාර කරන්න සහ ඒ ලෙඩෙන් Tamanට වේදනාව වෙන්නේ කොච්චර අඩු කාලයකින්ද කියලා. සරලම උදාහරණයක් බලන්න මේ අලුතෙන් තියෙන වෛරසේ. මේ වෛරස් රෝගය නොසැදී කී දෙනෙක් නම් මානසික දුක් විඳිනවද? ඇතැම් විට උණක් හිමිරිසාවක් හැදුණත් හිතාගෙන මේ වෛරසෙත් දන්නේ නැහැ කියලා දුක් විඳිනවා. නිරෝගියම ඉන්න අය අනාගතේ හැදේද කියලා බයෙන් දුක් විඳිනවා. පින්නතුනි, සම්පූර්ණයෙන්ම අපි දුක් විඳින මනසින් මේ අපිට මේක හරියටම තේරුම් ගන්න පුළුවන් වුණොතින් අපිට ඒක කලින් හැදෙන කලින් වෙන දුක්කින් නිදහස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැදුනට පස්සේ වෙන මානසික දුකකින් උත් අපර නිදහස් වෙන්න පුළුවන්. එතකොට කර්මක්ෂය කරනවා කියලා කියන්නේ අතීත කර්ම විපාක ටික Tamanට එනකොට ඒ කර්ම ටික ඇති වෙලා එතනම නිරෝධන ආකාරය නුවණින් දකිනකොට ඒ ඇති වෙච්ච දේ Tamanගේ කරගන්නේ නැහැ. ලෝසක හාමුදුරුවෝ පින්ඳ පාත වැඩම කරනවා. උන්වහන්සේට දාහනේ නිසලස ලැබෙන්නේ නැහැ. සීවලේ හාමුදුරුවෝ පින්ඳ පාත යනවා. උන්වහන්සේ අනිත් පැත්තට එක පින්න මාත ලැබෙනවා. අපේ ලෝකෙට අනුගත්තොතින් අපි අනේ ලෝසක හාමුදුරුවෝ උන්වහන්සේට දාන වැඩිය නැහැ. සීවලි හාමුදුරුවෝ නම් හරි හොඳයි, හොඳට ලැබෙනවා. සීවලි හාමුදුරුවන්ගේ පින්තූරයකුත් ගෙදර ගහ ගන්නවා. බැරි වෙලක් ලෝසක හාමුදුරුවන්ගේ පින්තූරයක් හිම ගෙදර ගහන දුන්නොතින් කවුරුත් කැමති වෙන එකක් නැහැ නේ. පින්නොතනේ අපේ ලෝකේට ලෝසක හාමුදුරුවන්ට පව් කියලා කියනවා. සීවලි හාමුදුරුවෝ හරි වාසනාවන්තය කියලා කියනවා. ඒ අපේ ලෝකෙට පින්නතනි රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ ආසවක්ඛේ ඥාණයට. ආසවක්ඛේ ඥාණයද පින්නතනි ඒ ලැබෙන කිසිම දෙයක් උන්වහන්සේ තමන්ගේ කරගෙන නැහැ. ඒ ලැබෙන සියලුම අත්දැකීම් මානසික ක්‍රියාවලියක් නේද? උන්වහන්සේලා ආයතන 12ක් පරිහරණය කරන අය නෙවෙයි. රහතන් වහන්සේ කියන ආයතන දෙකක් පරිහරණය කරන කෙනෙක්. මන ආයතනයයි ධර්මාලම්බනයයි විතරක් පරිහරණය කරන කෙනෙක්. අන්න ඒ දෙක තුලත් උන්වහන්සේලා ඉන්නේ ස්පර්ශ සමුදේ දකමින් ඉන්නේ. ස්පර්ශ වය දකමින් ඉන්නේ. අපි දකින්නේ ස්පර්ශයේ හට ගැනීම විතරයි. ඒ හට ගැනීම දෙකටම අඛණ්ඩව තියෙන දෙයක් විදිහට අපි සලකන්නේ. උදේ කමන්ට හිසේ රඳයක් හැදුනා නම් හවස වෙනකම් තියෙනවා නම් අපි උදේ ඉඳන් හවස වෙනකම් දුක් විඳ කෙනෙක් විදිහට ඉන්නේ. නමුත් රහතන් වහන්සේ දන්නවා ඒ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරය උන්වහන්සේලා නුවණින් දකමින් ඉන්නේ. ඒ අතර දෙක එකට ගැට ගහන්නේ. ඒ අතර දෙක ගැට ගහන්නේ ඒ අතර ස්පේස් එක සම්බන්ධ කරන්නේ සිබ්බණිය වෙන තණ්හාවෙන් තෘෂ්ණාවෙන්. හරියට අනිත්‍යතාවය දැක්කොතින් ඇත නැත කියන අන්ත දෙක හරියට දැක්කොතින් හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ආකාරය දැකලා ඒ සංතතියක් විදිහට ගලා යන මේ නිත්‍ය සංඥාව දුරු වෙන විදිහට මේ සිබ්බණිය නැමැති තෘෂ්ණාව දුරු වෙන විදිහට ප්‍රඥාව ඒ අතරට මුසු කරනවා. ඒ සමග මොහුගේ ආත්ම දෘෂ්ටිය දුරු වීම නිසාම ඔහු එක තමන්ගේ කරගෙන නැහැ. ඒ නිසා වේදනාවක් තමා වෙත ආවත් ඒ ශාරීරිකව හටගන්න වේදනාව මුල්ම අවස්ථාවේ පිනතුණි ඊටාම ප්‍රකෘති මට්ටමේ තියෙන වේදනාවක් අපි ඊළඟට දුක් විඳින පිනතුණි දෙවැනි අවස්ථාවේදී මනසින් ගන්නට කියන දුක් විඳින්නේ. ඊටාම සරල උදාහරණයක් ගන්න. ඔබට ඔබත් සමග අමනාප කෙනෙක් ඔබේ කොණ්ඩෙන් ඇද්ද කියලා කියමු. හයියෙන් කොණ්ඩෙන් ඇද්ද. ඒ වගේම වේගයකින් ඇතැම් විට ඔබේ සුරතල් දුවෙක්ව පුතේ ඔබ විසින් ඒ දරුවා වඩාගෙන ඉන අවස්ථාවේදී ඒ දරුවත් ඒ විදියටම ඔබේ කොණ්ඩෙන් අදිනවා. අර එක කෙනෙක් ඇදපු වේගයෙන්ම තමයි මේ දරුවත් ඔබෙන් ඇද්දේ. බලන්න පින්නතුනේ මේ වේදනා දෙක සමානද කියලා. ඇතැම් විට අර අමනාප කෙනා කොණ්ඩෙන් ඇදපු නිසා පොලිසිය යන්නත් පුළුවන්. ඔබේ දරුවා කොණ්ඩේ ඇදවෝ දරුවාගේ අත හිමීන්සරේ අයින් කළා ඔබ වඩාත්ම දරුවා සිප වෙනද ගන්න පුළුවන්. දැනතු ඔයි මං කියවේ කයට ලැබෙන වේදනාවක් ගැන. ඔබේ ඇසට ලැබෙන වේදනාවක් ගමු. ඔබ කැම පිඟානක් බෙදාගෙන කැම කමෙන් ඉන්නේ. ඔබට ඉන්න සුරතල් එකම ළමයා ඒ ඔබේ පිඟානේ තියෙන කැම වලින් රසවත්ම කැම දේ අරගෙන දරුවගේ කටේ දාගන්නවා. ඒ වෙලාවෙම ඇතැම් විට හිඟන මිනිස්සෙක් ඇවිල්ලා අත් දෙක හොඳට පිරිසිදු කරගෙන ඇතැම් විට දරුවටත් වඩා ඒ මිනිස්සගේ අත් දෙක පිරිසිදුයි ඒ දරුවත් අරගෙන ඒ සිඟන්නත් අර කෑම දෙයම අරගෙන එයාගේ කටේ දාගත්තයි කියමු. ඔබ මේ දෙක මැසින් දැක්කා. මේ දෙකෙන් ඇතිවන දෙයින් ඔබ චක්කු විඥාණයෙන් දැනගත්තු මේ දෙකට ලැබෙන වේදනාව සමානද? දරුවට ඔබ කියයි අනේ පුතේ අනිත් කෑල්ලක් ගන්න අනිත් වෑංජන ටිකක් ගන්න අනිත් පළතුරු කෑල්ලකුත් ගන්න කියලා තවත් පිඟාන දික් කරනව නේද? නමුත් හිඟන මිනිස්සයා ගත්ත කෙනාට ඔබ මොකද්ද වෙන්නේ? ඔබ ඇතැම් විට කේන්ති ගනී නැත්නම් අනිත් කෑම ටිකත් උහුට දීලා ඔහු ගෙදර යවයි. පින්නොතින් බලන්න මේ අපි ඊටාම සරල උදාහරණ දෙකක් මේ කිව්වේ. ඇසෙන් දකින රූපය ඒ වගේම කයට ලැබෙන පහස ඇතැම් විට ඔබට හිතේ ඇසෙන් ලැබෙන කණන් හා කාට සමානයි කයට ලැබෙන එක වෙනස් කියලා නේද? නමුත් පින්නතුනේ කයට ලැබෙන වේදනාව උනත් බලන්න අර දරුවාගෙන් ඔබට ලැබිච්ච වේදනාවත් අර ඔබට අමනාප කෙනෙකුගෙන් ලැබිච්ච වේදනාවත් දෙක සමාන උනාද? එහෙනම් පින්නතුනේ අපි මෙතෙක් කල් මේ දුක් සැප බින්දේ ඇත්තටම කායිකව නෙවෙයි. අපි මේ දුක් විඳලා තියෙන්නේ මානසිකව. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් එදාට තමයි අපට බුදුරජාණන් වහන්සේ ගැන පින්නතුනේ වඩාත්ම ගෞරවයක් ඇති වෙන්නේ, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ, මේ ධර්මයේ කොච්චර සාන්දෘෂ්ටිකද කියලා ප්‍රසාදයක් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි තමන්ට මේ ධර්ම පැහැදිලි කළ දෙන උතුමන් ගැන එදා සැරියොත් හාමුදුරුවෝ අසජහ හාමුදුරන්ට දක්වපු වගේ ගෞරවයක් ඇති වෙන්නේ මේ ධර්මයේ සාන්දෘෂ්ටික බවට පෙනිච්ච දවසට. අද අපි මේ සම්පූර්ණ දුක් ටික විඳින්නේ මනසින් නේද කියන අවබෝධය අපට මේ සමගම එනවා. උදේ කුමාරකස්සප හාමුදුරුවෝ සඳහන් කරපු උපදී උන්වහන්සේ ක්ලේශ උපදී, කන්ද උපදී, අභිසංඛාර උපදී කියලා උපදී කිහිපයක් උන්වහන්සේ විස්තර කළා. ඒ අතර උන්වහන්සේ සඳහන් කරා කන්ද උපදී කියන එක සෝපදිශේෂ නිරුපදිශේෂ නිර්වාණ ධාතු දෙකක් වෙන විස්තර කළා. සෝපදිශේෂ නිර්වාණ ධාතුවේදී වන්නේ යම්කිසි කෙනෙක් ක්ලේශයන් ප්‍රහිණ කරනවා, සංස්කාරත් ප්‍රහිණ කරනවා, සංස්කාර උපදිත්. නමුත් කන්ද උපදි මේ ස්කන්ධ පංචකේ කල්දොරටක් තියෙන පිරුවන් පානකම් ලෝකේ පරිහරණය කරන්න. ලෝකයා සාමාන්‍ය ස්කන්ධ පංචකයක් කියලා කියනවා. නමුත් රහතන් වහන්සේගේ ලෝකිත රහතන් වහන්සේ එක ස්කන්ධය පරිහරණය කරන්නේ කියලා සඳහන්. ස්කන්ධ හතරය පරිහරණය කරන්නේ කියලා සඳහන් කරනවා. රූපස්කන්ධයේ රහතන් වහන්සේගේ ලෝකයට රූපස්කන්ධය පාටපත් වෙන්නේ නැහැ කියලයි අපරිහාමන භූමිය සඳහන් කරලා විස්තරවන්නේ. මෙතෙන් ගන්න ප්‍රශ්නය තමයි උපදි තුන තුනෙන් අවිසංඛාර උපදි කියන්නේ මොනවද කියලා. අවිසංඛාර උපදි කියන්නේ චේතනාවලට. අවිද්‍යාපත්‍ය සංඛාරා කියපු විදිහට අපි මුලින් සඳහන් කරපු විදිහ අවිද්‍යා දැක්මකින් ඉන්නකොට අවිද්‍යාසගතව ඉන්නකොට තමන්ට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර වශයෙන් ඇතිවන චේතනාවලටයි මේ අවිසංඛාර උපදි කියලා කියන්නේ. එතකොට සෝවාන් වීමේදී අර අපාගත වීමට හේතු වෙන අපුඤ්ඤාවි සංඛාර ටිකෙන් ටික අඩු වෙනවා. ඊළඟට සුගතිගාමි වෙන පුඤ්ඤාවි සංඛාර ටිකෙන් ටික වැඩි වෙනවා. සෝවාන් ආදී මාර්ගඵල ලැබීම වශයෙන්. එතකොට මේ අවිසංඛාර ඇතිවන්නට හේතුව තමයි ප්‍රධාන වශයෙන් කාම උපදී. උපදිවලත් කාම උපදී තියෙනවා. ඒ වගේම රූපාවචර ලෝකෙට සම්බන්ධ උපදී තියෙනවා. අරූපාවචර සම්බන්ධ උපදී තියෙනවා. කාම ලෝකේ ලක්ෂණය තමයි නිතරම තමන්ට ලැබෙන අත්දැකීම් තුළින් බාහිර රූපයට නැඹුරු වෙනවා. විශේෂයෙන්ම ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ පංචායතනයන්ට නැඹුරු වන රූපාදී අරමුණු පිළිබඳව නිතරම හිත බැසගෙන තියෙනවා. ඇසින් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම, නාසයෙන් ගඳ සුවඳක් වින්දාම, දිවෙන් රසයක් වින්දාම, ශරීරයෙන් පහසක් ලැබුණාම මේ වෙතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට අපි නිතරම ඒ බාහිර ලෝකයේ තුල ජීවත් වෙනවා. මෙන්න මේ තුල ඉඳීම කියන්නේ කාම ලෝකයේ ජීවත් වීම කියලා, කාම භූමිය කියලා. සතර පායට ගියත්, මානස ලෝකේ හිටියත්, දිව්‍ය ලෝකේ හැයම ගියත් ඒ මානසිකත්වයේ ලක්ෂණය තමයි කාම භවය තුල නම් ඉන්නේ මෙන්න මේ මානසිකත්වයේ නිතරම බාහිරට හිත යොමු වෙලායි තියෙන්නේ. බාහිරට හිත යොමු වෙලා ඉන්නවා කියන්නේ හරියට අර ඉදිබුවා ඉම්බා බාහිරට අවයවට එක නැඹුරු කරන් හිටියා වගේ මාර්යා විසින් අපව අල්ල ගන්නවා. අපේ අතපය කඩනවා. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ස්පර්ශ සමුදය සහ වය කියන දෙක හරියට යම්කිසි කෙනෙක් දැන නොගත්තොත් ඒතනත්තාගේ මානසිකත්වය විස්තර කරනවා. කොහොමද ඒතනත්තාගේ මානසිකත්වය? උපමාවකින් දක්වනවා. හරියට හම ගහපු හරකෙක් ඉන්නවා. හරක මරලා නැහැ. ඒ හරක පණ පිටින් ඉඳිද්දිම හරකගේ හම ඉතාම සියුම් ආයුධයකින් ගලවනවා. ඊට පස්සේ මේ සතාව අත්හරිනවා. අත්හැරලා මේ සතාට ඔහේ යවිදින දෙනවා. ඉතින් මේ සතා යම් කිසි තැනක වාඩි වුණා නම් එතන වැලි ගෑවෙනවා, වතුරකට බැස්ස නම් එතන සත්තු කනවා, නැත්නම් එළියේ ඉනෝ නම් සත්තු කනවා, මැස්ස වහනවා. අප්‍රමාණ දුකක් ඉන්නේ. මෙන්න මේ දුකම තමයි පින්නතුනි. අපි ඇසෙන් රූපයක් දකිනකොටම රූපයේ දිහා නම් මේ පේන රූපේ මේ දැම්මම මේ දැනගන්නේ කියලා හිතනවා නම්, ඒ වගේම නාසයට ගඳ සුවඳක් වෙනකොට මේ බාහිර රූපේ පේන දේ මට ලැබෙන්නේ කියලා මේ ආදි වශයෙන් හිතනවා නම්, ඒ හිතන මොහොතේ බාහිරට නැඹුරු වෙලා ඉන්න හැම මොහොතකම අප විඳින ලෝකයක් මේ වගේමයි. මෙන්න මේකෙන් මේ විඳින පීඩාව පින්නතුනි හිතන්න එපා සාමාන්‍ය දුප්පත් මිනිසෙක් විඳින දුකක් කියලා. මේක මේ සම්‍යක් දර්ශනය නැති සක්විත රජතුමත් දිවි ලෝකින සක්‍ර දේවේන්ද්‍රයත් මේ හැම දෙනාමත් විඳින්නේ මේ ඉරණමයි පින්නතුනි. මේ දුකමයි විඳින්නේ. අන්න ඒ නිසාම තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ දුක් රැසෙන් නිදහස් වන්නට අපට මාර්ගෝපදේශ කළේ. අන්න ඒ සඳහා පළවෙනි පියවර තමයි මේ බාහිර රූපෙන් මිදලා, විශේෂයෙන් පංචකාම ගුණයන්ගෙන් අත් මිදලා, මේ කාමයේ නොවන විදියට, විශේෂයෙන්ම පංච නීවරණ දුර වෙන විදියට කිසියම් සමත භාවනාවක් උපයෝගී කරගෙන අභ්‍යන්තරයේ පැතට යොමු වීම, මනස පිළිසරණ කර ගැනීම, මනස පැත්තේ අකණ්ඩව කුසල චේතනාවක සිත භාවිත කරගත්තොත් ඒ භාවිත කරන මොහොත තුළ මේ තැනැත්තා බාහිර ලෝකෙට නැඹුරු වෙලා නැහැ. ඔහු ශරීරයෙන් මනස් ලෝකෙ හිටියත් ශරීරයෙන් දිවි ලෝකෙ හිටියත් ඒ තැනැත්තා මේ සමතේ දිනු කරලා ධාන වඩන මොහොතේදී ඔහුගේ මනස තියෙන බ්‍රහ්මතලෙ. ඔහු ඒ වෙලේ කාම භූමියේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔහු රූප භූමියේ ඉන්න කෙනෙක්. රූපාචර බමලොව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. කෙනෙක් බමලොව ඉන්නවද මනස් ලෝකෙ ඉන්නවද කියන එක තීරණය වන්නේ ශරීරය මත නෙවෙයි, ඊතන මානසිකත්වය මත. ඒකෙන් මේ බ්‍රහ්ම ලෝක නෑ, අපායවල නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න ඉතේ වට වෙනම ස්ථාන තියෙනවා, වෙනම තැන් තියෙනවා, සමූහව ජීවත් වෙන තැන් තියෙනවා. නමුත් මානසිකත්වයේ පැත්තෙන් ගත්තොත් අපිට මේ මනුස්ස භූමිය තුළ ඉඳගෙනම අපිට බ්‍රහ්ම ලෝකයක් මානසික නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ කාම ලෝකයේ තුළ ඉඳගෙන, සාමාන්‍ය ලෝකයේ තුළ ඉඳගෙන අපිට මනසින් අරූප ලෝකයේ ස්පර්ශ කරන්න පුළුවන්. අපට මනසින් මගඵලලාභී උතුමන්ගේ ලෝකයේ පසක් කරන්න පුළුවන්. අපට රහතන් වහන්සේලාගේ ඇසුරට යන්නට පුළුවන් ආධ්‍යාත්මික ලෝකයේදී මේ මනුෂ්‍ය භූමිය තුළම වාසය කරමින්. සාමාන්‍ය මිනිසු කියයි මගේ යාළුවෙක් ඉන්නවා, අපි අඳුරන කෙනෙක් ඉන්නවා කියලා කියයි. ඔහුගේ යාළුව කියලා ඔහු හිතයි. නමුත් මේ පුද්ගලයාට ආධ්‍යාත්මික ලෝකයේදී ඔහු ජීවත් වන ඊට වඩා වෙනස් තලයක. ඉතින් මෙන්න මේ සඳහා විශේෂණ මේ අභිසංඛාර උපදී. නැත්තම් අවිද්‍යා සාගතව හටගන්න, නැත්තම් බාහිර ලෝකයක් ඇතැයි කියලා හටගන්න සංස්කාර වලට තමයි මෙතන මේ අභිසංඛාර කියලා කියන්නේ. එක්කෝ බාහිර හිතලා ගන්න පුළුවන්, ඇතැමිට අභ්‍යන්තරදී නිත්‍ය හැටියටත් ඒක නා ගන්න පුළුවන්. ඒ දෙපැත්තම ගත්තත් තවම සසර තුලා ඉන්නේ. ඒ නිසා ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තලයෙන් මිදලා විද්‍යාපත්‍ය සංඛාර වෙන මාර්ගය තමයි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා වඩන මාර්ගය විදිහට දේශනා කළේ. ඒ දස සංඥා අඛණ්ඩව කෙනෙක් වඩන්න දක්ෂනොතින් එතනටට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ සංස්කාර ලෝකෙ ඉක්මවල යන්න ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා. ක්ලේශ උපදී සංඛාර උපදී කියන දෙකම දුරු කළ යන්න. හැබැයි එතනත්තා රහත් භාවයට පත් වුණත් එතනත්තාගේ තවදුරටත් කන්ද සංඛාර ස්කන්ධ උපදී කියන එක තියෙනවා. භාගතුන් වහන්සේ කෙනෙක් ලෝකෙට ධර්ම දේශනා කරන්නේ මෙන්න මේ සෝපතිශේෂ නිර්වාණ ධාතුව වෙනකම් විතරයි. එතනපත් වෙච්ච කෙනා ඊළඟට මේ ස්කන්ධ පංචයගත් නිමාටපත් කළා. නිබ්බාන්ති දිහිරා යථායම් පරිපෝ කියපු විදියට පහනක් දැල්විලා නිවිලා ගියාට පස්සේ ඒක ගියපු තැනක් හොයන්න බැරි වගේ රහතන් වහන්සේගේ පිරිනිවනම ගැන සලකන්නේ පහනක් නිවි ගියා වගේ කියලා. ඒ කියන්නේ නිර්ූපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරුණන් කෑම ස්කන්ධ පංචකය සපුරාම නිදහස් වෙලා බාර නික්කේප කෙනෙක් විදියට නිදහසේ කිසිම තැනක සිතත් නොපිහිටන විදියට මේ ලෝකයෙන් සමු ගැනීම. ඉතින් ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම විස්තර වන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. පින්වතුනි මේකත් තවදුරටත් විස්තර කරන්න පුළුවන් කාරණයක්. අපි කෙටියෙන් ඒ ගැන සඳහන් කරමු. සීලය සමාධිය ප්‍රඥාව ඉතාම සරල මට්ටමේ ඉඳන් අතිශය ගැඹුරු මට්ටම දක්වා විස්තර කරන්න පුළුවන්. සාමාන්‍ය සරලව සීලය ගත්තොත් කායික වාචික සංවරය, බාහිර ලෝකයක් ඇතැයි කියන හැඟීමෙන් අපි සංවර වීම. එතනින් ආරම්භ වන මේ සිල්වන්ත භාවය ශ්‍රුතවත් ශ්‍රාවකයා නිකන් නවතින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ නිතරම දේශනා කරන්නේ සීලංච පරිසුද්ධං සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියන කාරණේ. හරියට එකාතකින් අනිත් අත හොදනෝ වගේ මේ සීලයත් ප්‍රඥාවත් කියන දෙකකට සමාන්තරව ගමන් කරන්නට ඕන. භාගතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවා උන්වහන්සේගේ ජීවිතය අවසාන සමයේ මහා පරිණාන සූත්‍රය දේශනා කිරීම. ඒ සූත්‍රයට අදාළ කරුණු තියෙන තැනදී විශේෂයෙන් දක්වන්නේ යලි යලිත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා අමතල දේශනා කරන්නේ ඉති සීලම් ඉති සමාධි ඉති පඤ්ඤා. මහණෙනි මෙන්න මේක සීලයයි, මේක සමාධියයි, මේක පඤ්ඤාවයි. සීල පරිභාවත්තෝ සමාධි මහඵල හෝති මහනිසංසෝ. සීලෙන් පරිභාවිත වූ සමාධිය මහත්ඵල වෙනවා. සමාධි පරිභාවිතා පඤ්ඤා මහඵලා හෝති මහනිසංසං. සමාධියෙන් පරිභාවිත වූ ප්‍රඥාව මහත්ඵලයි මහනිසංසං. ඊට පස්සේ පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුච්ඡති. මේ සමාධි සහගත සිතින් යුක්තව ඉන සිත සමාධි සහගත පුද්ගලයා ඒ චින්තනයේ විසින් ආශ්‍රයයන්ගෙන් සිත සම්පූර්ණයෙන්ම නිදහස් කරනවායි කියලා. එතකොට මෙන්න මේකේ ප්‍රධාන දර්ශනය තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙලා මහා කච්චාන හාමුදුරණ දේශාන්දරෝ සඳහන් කරපලිදී අතිතංචේව නතිතංචේව වශයෙන් සඳහන් වෙන විදියට ලෝකේ එක පිරිසක් ඇතයි කියලා හිතාගෙන ඉන්නවා, එකක් පිරිසක් නැතයි කියලා හිතාගෙන ඉන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් සාස්වත සෞච්ඡේද කියන දෘෂ්ටි දෙක. මේ දෘෂ්ටි දෙකට දෝරණ වීමෙන් තමයි ලෝකේ ඉන්නේ. භාගතුන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මෙන්න මේ දෙකෙම මිදලා මධ්‍යේන තථාගතෝ ධම්මං දේශිති කියපු විදියට මේ අන්ත දෙකෙන් දුර වෙලා මැදමාවත නියම මධ්‍යම ප්‍රතිපදාවයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන්නේ. මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හැම මොහොතෙම මේ රූපාදී ස්කන්ධ පංචකය හට ගන්නවා. ඒ හට ගැනීම දකින කෙනා කිසි වෙලකට නැත කියන අන්තයට උච්ඡේද කියන අන්තයට යන්නේ නැහැ. මේ හට ගන්න ස්කන්ධ පංචකය පෙරපසුන මේ හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වීම දකින කෙනා කිසි වෙලකට ඇත කියන සාස්වත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් ඉදම් පච්චිතාවෙන් සම්මා දිට්ඨියෙන් පරිසම්පාදයෙන් ආර්ය න්‍යායෙන් මේ අන්ත දෙකම දුරු වෙන්නට ඕන. අන්න ඒ අන්ත දෙකම දුරු වෙන කෙනා තමයි සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාව විදියට සඳහන් වන මහවතට පිවිසෙන්නේ. එතකොට මේ සිල්වන්ත භාවය ඇති කරගෙන අකණ්ඩව මේ තැනැත්තා කායික වාචික සංවරය ඇති කරගනිමින් ඉදිරියට යනකොට ඔහු මුලදී බාහිර ලෝකයක් ඇතැයි කියලා සංවර වෙච්ච කෙනා පසුව ඊට වඩා ඉහළ දැක්මකට ගිහිල්ලා බාහිර පුද්ගලයක් පුද්ගලෙක් හිටියා හෝ නැත හෝ වේවා මේ ඇති වෙන්න තියෙන තමන්ගේ අතින් සිදුවෙන වැරදි හට ගන්න තියෙන හේතුවම නැති කරන හේතු ඝාතක කෙනෙක් බවට පත් වෙනවා. වනං චින්දත මාරුක්ඛං කියලා ධර්මයේ සඳහන් කරනවා. වනේ හිඳින්න, වනේ සිඳින්න, හැබැයි ගස් කපන්න එපා කියලා. පින්තුනේ මේක තමයි ධර්මයෙන් කියන්නේ. බාහිර දේවල් විනාශ කරන නෙමෙයි බුදුදහමෙන් කියන්නේ. බුදුදහමෙන් කියන්නේ අභ්‍යන්තර මේ අවිද්‍යාව ප්‍රහාණය කිරීම. අවිද්‍යාව ප්‍රහීණ කරපු ලෝකෙට පින්නතුනේ බාහිර ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් නිර්මාණය නොවුනොතින් ඔහුට ඇලීමක්වත් ගැටීමක්වත් දුරු කරන්න කියලා අමුතු ප්‍රතිපදාවක් පැනවෙන්නේ නැහැ. සාමාන්‍ය මධ්‍යම සාමාන්‍ය ප්‍රවේශයක් විදියට අනුසෝතගාමි මාර්ගයේදී රාගය දුරු කරන්න අසුභය වඩන්න, ලෝභය දුරු කරන්න දන් දෙන්න, දේශය දුරු කරන්න සිල්වන්ත වෙන්න, මෛත්‍රී වඩන්න, මේ ආදී වශයෙන් අනුශාසනා දේශනා කළත් අවසානයේදී පින්නතුනේ සුභග පුද්ගලයන්ට, gifted පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ ඍජුවම දේශනා කරන අනුශාසනාවේ තමයි මේ ප්‍රඥාවට අදාළව දිට්ඨේ දිට්ඨමත් නම් භවිස්සති, නැත්තං චක්කුං අනිච්ඡං මේ ආදි වශයෙන් ගැඹුරම දේශනා කරනකොට ඒ තැනැත්තා උපරිම ලෙස මේ ධර්මය තුළ පිහිටනවා. අන්න එහෙම කරෝතින් පින්නතුනි මේ ඇති කරගන්න සීලයක පැත්තකින් දිනු වෙමින් දෘෂ්ටීන්ට නොවැටි ඒ තැනැත්තා සමාධි ස්කන්ධය දිනු කරගන්නවා. හැකි තාක් දුරට ප්‍රවිවේකයේ වඩමින් හිත සමාධිමත් කරගන්නවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, ධාතු මනසිකාරය, ආහාරය පටිකුල සංඥාව මේ ආදී සමත කමඨාන 40ක් බුදුදහම තුළ දැක්වෙනවා වෙනතනි. අපි කොයිතරම් වාසනාවන්තද? අපට නුවණක් තියෙනවනම්, ඕනෑකමක් තියෙනවනම් අපට මේ හැම දෙයක්ම පිළිපදින්න පුළුවන් කාලයක අපි මේ ඉන්නේ. ඉතින් අන්න ඒ සමාධිය නිකන් සමාධියක් නෙවෙයි. බුදුදහමේ සඳහන් වන ආකාරයට ඒ ඇති කරගන්නා වූ චිත්ත සමාධිය හුදෙක් මානසික විවේකයෙන් ඉන්න විතරක් නෙවෙයි. ඒක සඳහන් කරනවා විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සඟ පරිණාමී. සමාහිතෝ වික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට හිත සමාධිමත් වුණාට පස්සේ ඒ තැනැත්තා එතනින් නවතින්නේ නැහැ. ඒ සමාධිමත් වෙච්ච හිතින් ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් කියන රූපාදී ස්කන්ධ පංචකේ හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම දකින මනසක් තියෙනවා නම් ඒකත් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් අනාත්මයි. ඒ වගේම ඇස රූපය ආදී ආයතන චක්කුවින් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු. මේ කොමන දේ ගත්තත් අපි අභ්‍යන්තර බාහිර ලෝකයේහි හැම දෙයකම යථාර්ථය තමයි අහොත්වා සම්බුතම් උත්පාන භවිස්සති. පෙරනොතිබි හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින වේලාව පිනතුනි අපි ටිකෙන් ටික නමුත් කාලය වැඩි කර ගන්නට ඕන. අපි මෙවැනි සම්බුද්ධෝත්පාද කාලයක සම්බුද්ධෝත්පාද කාලයක උපත ලබා ගැනීමෙන් අපි ලබන අග්‍රතම ප්‍රතිඵලය තමයි පිනතුනි සමත විදර්ශනා සඳහා යොදන කාලය වැඩි කිරීම. ජීවිතයේහි බුද්ධිමත් මිනිසියෙකුගේ ජීවිතෙන් ලබන උපරිම ප්‍රයෝජන විදියට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සමත විදර්ශනා වැඩි වීම. එනිසා තත්පරය තත්පරේ හරේ සමත භාවනා සඳහා විදර්ශනා භාවනා සඳහා කරන කාලයේ වැඩි කරගන්න. ඒ වැඩි කර ගැනීමෙන් අවසාන වශයෙන් අපිට බලන්න තියෙන්නේ හැම මොහොතෙම තමන්ගේ සිතක් විතරයි. ඒ සිත කියන්නේ නිකන් දෙයක් නෙවෙයි, ස්කන්ධ පංචකය. ඒක පෙරනොති බී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින දකින පිනුතුනේ අපි කෙලස් ටිකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එහෙම පත් වෙච්ච පමණට පෘථග්ජන භූමියෙන් ආරම්භ වෙච්ච කෙනා සේක සම්මාදිට්ඨිය ආදී ලක්ෂණ වලින් යුක්ත වෙලා සේක ප්‍රතිපදාවෙන් ඉඳලා ඒ සේක ප්‍රතිපදාවේ අග්‍රතම ඵලය වෙන අසේක වූ සීලය, අසේක වූ සමාධිය, අසේක වූ ප්‍රඥාව කියන මට්ටමට පත් වෙලා මාර්යාගේ විෂයපතිය සම්පූර්ණ ඉක්මවපු අපරාජිත කෙනෙක් බවට පත් වෙනවා. මේ උතුම් සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජනගත්තු ජීවිතෙන් ඉහළම අර්ථය ලබාගත්තු සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා විතරක් නෙවෙයි, ඔහු මේ සද්ධර්මයේ තවත් ලෝකයේ බොහෝ කාලයක් ඉදිරියට ගෙන යන්නට කරන්න පුළුවන් උපරිම කැපවීමක් දායකත්වයක් දක්වල තමයි ඔහු තමන්ගේ මේ ජීවිතයේහි නෙත් දෙක පියාගෙන මේ ජීවිතේ නිවාට පත් කරන්නේ. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. අද අප මේ සාකච්ඡා කරේ ඉති උත්තක පාළියේ මාරදේය සූත්‍රය, මාරයාගේ විෂයපතීක් මොන ආකාරය. එක පැත්තකින් සමාධිය වඩමින් ධ්‍යාන මට්ටමේ හිත දියුණු කර ගැනීමත්, අනිත් පැත්තෙන් සීල සමාධි ප්‍රඥා වඩමින් පෘථග්ජන භූමියෙන් සේක භූමියට පත් වෙලා, සේක භූමියෙන් අසේක භූමියට පත් වෙලා මාරයාගේ විෂයපතෙන් සම්පූර්ණ නිදහස් වන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් මේ උතුම් වෙසක් පොහොය දිනය සමරන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කර හැකි උපරිම කෘතඥතාවය, මහා සංඝරත්න වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම ගෞරවය සහ කළගුණ සැලකීම මේ සද්ධර්මයේ තේරුම් අරගෙන අපේ ජීවිතයේ තුළට උපරිම වශයෙන් පුරුදු පුහුණු කිරීමත්, අපි ළඟම ඉන්න ඥාති මිත්‍රාදීන්ට මේ පණිවිඩය දීමත්, ඒ වගේම කිසිදු ආගම් ભેදයක් නැතුව විශේෂයෙන් පංචශීලියත්, මෛත්‍රී භානාවත්, සම්මා සතියත් ලෝකයට ඉගැන්වීමත් අපේ වර්තමාන කාලයේ අපේ වගකීම යුතුකම වෙලා තියෙනවා. ඒක තමයි අපට ලෝකෙට දෙන්න පුළුවන් එකම දායාදය. ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් භයානක යුද්ධයක් දවසකින් හරිය පස්සට දාන්න පුළුවන් නම් මෙන්න මේ දහමඟ විතර හැපිනුතින අපට තියෙන්නේ. ඒ නිසා ඔබට මුණ ගැහෙන හැම කෙනෙක්ම පංචශීලය රකින්නට උනන්දු කරවන්න, මෛත්‍රී භාන වඩන්නට උනන්දු කරවන්න, සිහිය දිනු කරන්න උනන්දු කරවන්න. ඒක තමයි ඔබ ලෝකයට කරන්න ලොකුම දානය, ධර්ම දානය සහ අපේ දානය බවට පත් වෙන්නේ. එසේ කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත්, දෙවියන් සහිත ලෝකයාටත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයං, සෝකම් පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, දියෙන් පේලෙන සත් දිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙ පවත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.